දෙවන සරණයි චිත්ත මාත්‍මිය. අපි මේ ඊයේ දවසේදී සාකච්ඡා කළා මේ ඇත්තට මේ සලායතන කියන්නේ කුමක්ද කියලා කියන කාරණාවත්, ඒ වගේම සලායතන අවබෝධයේ සලායතන පිළිබඳ අවබෝධයේ කොතරම් දුරට වැදගත්ද කියන දේත්, සලායතන නිරෝධය භව නිරෝධය කියලා කිව්වන් පස්සේ මොකක්ද ඒ කියන්නේ කියන කාරණාව වැනි දේවල්. ඉතින් ඔය විෂය අපේ මේ ආචාර්ය කොගල්ගේ මෙතුමාගේ බොහොම හොඳින් අධ්‍යයනය කරපු වින් තේරුම් ගත්තේ කොටසන් නිසා එතුමත් සම්බන්ධ වෙච්ච දවසේ කතා කරන්න වටිනවා කියලා හිතුණා. ඉතින් ඒ නිසා අද වෙනත් අලුත් මාතෘකාවට යන්නේ නැතුව ඒ ඔස්සේ අපිට සාකච්ඡාවක් ඉදිරියට කරන්න පුළුවන් කියලා හිතනවා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඊයේ සාකච්ඡාව මතුවෙච්ච කාරණාවනුත් එකමුතු කළා. චිත්‍රා මහත්මියට ආරාධනා කරන්නද එහෙමනම් මට මෙහෙම පටන් ගන්න. මම තිල්නත් නැත්නම් සමාජ මැදින් ඇවිද්දන්නේ. ඒ නිසා තිල්න මේ පුතා අපිට කියන්නේ ඔයා අපිට බොහෝ අවස්ථාවල කියලා දීලා තියෙනවා මේ සලායතන ගැන. ඇත්තට මොකද්ද මේ සලායතන කියන්නේ තිල්න? කොහොමද අපි සලායතන කියන්නේ තේරුම් ගන්න ඕනේ? අද අපි මෙතන අලුත් පිරිසක් ඉන්නවා ඊයේ නොහිටපු නිසා. ඊයේ නොහිටපු කට්ටියමයි ඉන්නේ. අතම කියනවා චිත්‍ර මහත්මිය, ප්‍රීති මහත්මියත්, චිත්‍ර මහත්මියත්, මමත්, සේන මහත්මියත්, ප්‍රසන්න මහත්මියත් පමණයි ඊයේ හිටපු කට්ටිය ඉන්නේ. අනිත ඔක්කොම ඊයේ නොහිටපු කට්ටිය. ඒ නිසා මේක කිසිම ගැටලුවක් නැහැ. ඊයේ රිපීට් කිරලක් නෙමෙයි මේ. ආකමල් මහත්තයා. නීත මහත්මිය හිටියේ නැහැ, ශාන් හිටියේ නැහැ, ධම්සි මහත්තය හිටියේ නැහැ, පාලිත මහත්තය හිටියා නේද? සලුවත් මහත්තයා මමත් හිටියා. ආ ඒක තමයි ඔබතුම කියන්නේ. ඒක තමයි. ඉතින් කෙසේ වෙතත් අපි ඒක දෙයම රිපීට් වෙනවා නෙමෙයි. සලායතන දැනගන්නකම් සලායතන ගැන කතා කරන්න ඕනේ. හොඳේ. සලායතන දැනගත්ත කියන්නේ මුළු ධර්මයෙන්ම දැනගත්ත කියන එක නිසා කිසිම වැරදක් නැහැ කතා කරන්නට. දැන් අපි ආරම්භයක් ගමු තිල්නගෙන්. ඊට පස්සේ ප්‍රොග්‍රෑම් මහත්තයා අපිත් එක්ක එකතු වෙයි. තිල්න උදා කියන අපිට මතක් කරන්න මොකද්ද මේ අලුත් හඳකින් අපි අහමු මොකද්ද මේ සලායතන කියලා කියන්නේ? ඒක හොඳයි. ඒක තමයි හොඳ. ඒක හරිම වැදගත්. ඊ නොහිට පිට බොහොම හොඳ දෙයක්. ඉනි හිතේ නැහැ. ඊ සාකච්ඡා කොහෙත් නැහැ කියලා හිතන්. Let's start from the beginning. මොකද්ද සලායතන කියන්නේ? ඇත්තටම සලායතන ගැන කියන්නේ ඉස්සෙල්ල කියන්නේ ආයතනයක් කියන්නේ මොකද්ද කියලා. ආයතනයක් කියන්නේ ඇත්තටම මේ නිෂ්පාදනය කරන දෙයක්. දැන් සලායතන ගත්තට පස්සේ සක්කායතනය ඇහැ, සෝතායතනය කන, ඝානායතනය නහය, ජීවහායතන දිව, කායායතන ශරීරය සහ මනආයතන මනස හැටියට වෙන වෙනවා. එතකොට දැන් ඒවන් සක්කු වලින් එන රූප. එතන මෙතන රූප, ඇසත් රූපය සක්කු විඥානයක් නිසා දැකීම කියන එක ඇති වෙනවා. එතකොට මේ දැකීම කියන එක විතරක් අපි අරගෙන ගත්තොත් එහෙම එතන නිෂ්පාදනය කරන්නේ දැනගැනීමේ රූප දැකීම තමයි එතනින් එන්නේ. එතකොට මේ ආයතනේ කරන කාර්යය තමයි ඒක. තනියේ ආයතනේ මේ කාර්යය කරනකොට මේ අපේ මනසේ ස්වરૂපයක් මේක ඇත්තදම ඒ ආයතනේ විතරක් නෙමෙයි ඒ සම්පූර්ණ ක්‍රියාවලිය කරන්නේ. ඒ ආයතනය යම් වෙලාවකට ක්‍රියාත්මක වෙන්නේ ඒකට මනසත් එකතු වෙලා සම්පූර්ණම මේ ඒ ක්‍රියාවලිය සම්පූර්ණ වෙන්නේ ඒ විදිහට. එතකොට දැන් ඒ සම්පූර්ණ එක දැන ගැනීමත් ගිය ගමන් මනසත් ඒක ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඒකේ එතකොට දැන් ඇත්තටම අපි ඒක ඒ පොඩි අපිට කියන්නේ ඒක ප්‍රක්‍රියාවල් දැකින ප්‍රොසෙස් එකක් සම්පූර්ණ වෙනවා කියන්නේ ඒක රූපයක් දැන ගැනීම විතරක් නෙමෙයි. ඒ ඇත්තටම ඒ ආයතනෙන් කරන්නේ ඒක දැන ගැනීම විතරක් තමයි. ඒක ඒකෙන් ගත්තේ සංඥාව නිසා මනසට ගෙනියන මනස තුළ ඒ අරමුණට අදාළ සීත සංඥා විමසලිය අනාගත ප්‍රාප්තනාව කියන ක්‍රියාවලියක් ඇති වෙනවා. එතකොට ඒ ක්‍රියාවලිය නිසා තමයි තමයි අපිට ඒකේ ඇලීමක් නැත්නම් ගැටීමක් කියන එක නිර්මාණය වෙලා දිගට වෙනස් ඇති වෙන ක්‍රියාවලියකට යන්නේ. සිද්ධා මේක අර සම්පූර්ණ මේ ආයතන විසින් දැනගන්න දෙයක් කියලා කියන්නේ දැන් බුද්ධ ධර්මයේ කියනවා බුද්ධ ධර්මයට තව නවත් කියනවා මේ විභජ්‍යවාදය කියනවා. විභජ්‍යවාදය කියන්නේ බෙද බෙද බලනවා. මොකද දැන් අපි සමහර වෙලාවට සංකීර්ණ මෝටර රථයක් නත් කැලි වලට ගලවනවා. ඒක තේරුම් ගන්න ක්‍රියාවල. එයාගේ මේ පුද්ගලයෙක් ගත්තට පස්සේ මේ විදිහට ආයතන වලට වෙන් කළා බලනවා. එතකොට තේරුම් ගන්න ක්‍රියාවල නැත්නම් සත්තු පුද්ගල කියන සංයාවකින් අපි අල්ල ගන්නවා දස්සද. ඒ සංයාව කඩන්න තමයි මුලින්ම ඔය විදිහට මේ ඒ ක්‍රියාවලිය කැලි වලට ගලවන්නේ. ඒ කැලි වලට ගලවපුවාට පස්සේ කෙනෙක් තේරුම් ගන්න පුළුවන් ආ මේක නිකම් නෙවෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මේක ප්‍රොසෙස් එක මේ විදිහට තමයි යන්නේ ආ මේක නිසා තමයි අපිට ඇලිමින ගැටීම් ඇති වෙන්නේ කියන එක මූලිකවම දරගන්න. දැන් භාවනා කරන්න කියලා ගියාම ඔය ඔක ඒක දැනගැනීම අවශ්‍ය වෙන්නේ. දැන් භාවනා කරනවා කියන්නේ තේ කරන්නේ ඔය සම්පූර්ණ ක්‍රියාවලිය කැඩි වෙන වෙනම ඉදිරියට හැටි අපි බලනවා. අපි ඉගෙන ගන්න අපි පුරුදු වෙනවා බලන්න. එහෙම පුරුදු වෙනකොට මේක මගේ කියලා ගැනීමක් අඩු වෙලා ඒ හිත වැඩෙන ස්වරූපයක් තමයි තියෙන්නේ. ඒක මම කෙටියෙන් කියුවේ ඒ විදිහට තමයි අපට යන හැටි තේරෙන්නේ. තේරෙන්නේ. ඔව් තේරුම් ගන්න ඇරෙන්න බොහොම හොඳයි. එහෙම ආරම්භයක් අපිට ආරම්භ දීපේක ඉතාමත් වැදගත් එකක් ඇත්තටම. එතකොට මේ මම මේ පොග්‍රෑම් එක දැන් ඔබතුමා අපිට සාකච්ඡාවට සම්බන්ධ වෙන්න සූදානම් නේද? දැන් අපි හමුදු ගන්නෑ මම හිතන්නේ නේද? ඔව්. හොඳයි හොඳයි. ඒතර මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. හොඳේ. අපි දැන් අපිට ලස්සන පැහැදිලි කළා ආයතනයක් කියන්නේ මොකද්ද කියලා. ඒතර සලායතන කියලා කිව්වන් පස්සේ අපි දන්නවා සලායතන කියන්නේ මොනවද කියලා. චක්ක ආයතනයත්, සෝත ආයතනයත්, ඝාන ආයතනයත්, ජීව ආයතනයත්, කාය ආයතනයත්, මන ආයතනයත් කියන එකනේ. එතකොට ඉතින් විභංග ප්‍රකෙණේම ඔය ආයතන බෙදලා තියෙනවා විවිධ විදිහට. ඒ මොන විදිහෙන් බෙදුවා වුණත් මේ ආයතනයේ කෘත්‍ය විනාකාරය තමයි සිල්න අපිට පැහැදිලි කරේ. මේක අර චක්කුව තනියම ක්‍රියාත්මක වීමක් නෙමෙයි. ඒ මන ආයතනයත් සමග බද්ධ වෙලා ආයතන ගැට ගැහිමකින් ඇති වෙන ප්‍රත්‍යක් මත තමයි මේ චක්කායතන කියන්නේ හැදෙන්නේ. එහෙම නැත්නම් චක්කායත හැදීම නෙමෙයි මේ. මේ සංසාර ගමනේ ගෙනියامي කෘත්‍ය මේ චක්කු ඉන්ද්‍රියක් හැදිර ක්‍රියාත්මක වෙලා වෙන්නේ කියන කාරණාව අපිට කිසියම් වර්තමෝර තේරෙනවා. නමුත් අපි තථාගත දේශනාවල යම් යම් තැන්වල දැකලා අහලා තිනවා සලායතන නිරෝධ උනා කියන්නේ භව නිරෝධ වෙනවා කියන කාරණාව. එහෙම දැකලා තිනවා. මම ඊයේ අහපු ප්‍රශ්නෙම යන්නේ ඔබගේ මහත්මයාට තයි ඊයේ අහපු නැති අයටයි අවතින්න වෙන්න. එතකොට සලායතන නිරෝධ උනා කියන්නේ භව නිරෝධ වෙනවා. එහෙමනම් භව නිරෝධ වෙච්ච කෙනෙකුට සලායතන නිරෝධයි. සලායතන නිරෝධ කියන්නේ එයා ආයතනයක් හදන්නේ නැහැ. අපි කරනා වගේ ආයතනයක් හදන කෘත්‍ය කරන්නේ නැහැ. ආයතනයක් හදනවා කියන්නේ හැට යමක් දැකලා ඒක සිත්යේ දිත්තමතන් නෙමෙයි අපි ඊට පස්සේ ඒකට ප්‍රපඤ්ඤ හදාගෙන මෙහෙමයි මෙහෙමයි කියලා අපි යනවනේ ගමනක්. ඒක කරන්නේ නැහැ. ඒක කොටිම අඳුරා ගන්නක්. ඒක අපි හිතන විදිහට එහෙමනම් අඳුරා ගැනීමකුත් නැද්ද? දන්නේ නැහැ. මොකද අඳුරා ගන්නෑ නේ. දෙච්චි දෙච්චමත්තන් නෙමෙයි අඳුරාගත්තු. එතකොට එහෙම. එහෙමනම් කොහොමද රහතන් වහන්සේ කෙනෙක් කියන මට්ටමට පත් වෙච්ච කෙනා අපි රහතන් වහන්සේලාගේ හිතගෙන කතා කරන්න යනවා නම් නෙමෙයි. ඒක මම මුලින්ම කියන්නේ. කෙනා කොහොමද මේ යා අපි දන්නවා අඳුරා ගන්නවා කතා කරනවා බුදුහාමුදුරුවෝ අඳුරගත්ත මිනිස්සු කතා බහ කරනවා. එසේ නමුත් අපි ඉන්න තලේ නෙමෙයි වෙනම දෙයක්. වෙනම දෙයක් කෙනෙක්ගේ කෙලෙස් වලින් හදාගෙන ගමනක් නැහැ. එතකොට අන්න ඒ අවබෝධය ප්‍රයෝගික කරගෙන මේ අපි කොහොමද සලායතන කියන්නේ තේරුම් ගන්නේ? රහතන් වහන්සේලා හිත ගන්න කතා කරන්න යන්න එපා. ඒක අපිට ඉච්චක අදාළ දෙයක් නෙමෙයි. නමුත් ඒක යන්තම් යොදාගෙන අපේ පැත්තට බෝලේ අරගෙන අපි කොහොමද තේරුම් ගන්නේ මේ ආයතන කියන්නේ තේරුම් ගන්න ආයතන කියන්නේ අපි මේ දැනට තේරුම් ගන්න ඉන්න දේ හරිද කියන්නේ ඊයේ අහපු ප්‍රශ්නෙම තමයි අහන්නේ කොබල මහත්තයා ඉන්න නිසා එතුමාටත් ඒ පිළිබඳව කිසියම් අදහසක් ඇති කියලා විශ්වාසයෙන් මම ඔබතුමාට කියන්න කොබල මහත්තයා. හොඳයි තේරුම් ගන්න තරමයි. ඔව් අපි මේ කතා කරන්නේ ඇයි කියන එකෙන්ම මේ දේවල් ගැන සලකත් මහත්තයාට ඉවගේ රහතන් වහන්සේගේ මානසික මට්ටම අපට වැඩන්නේ මොකද අපට ගෝචර නැහැ. ඒ වුණාට අපිට මේක මාර්ගයට උදව් වෙන්නේ ඇයි මේක කතා කළොත් ඒතකොට සලායතන නිරෝධයේ කියන එක ගැන නුවණක් ඇති කරගන්න වෙනවා. ඒකට හේතුව තමයි මේ සලායතනයයි සලායතන සමුදයයි සලායතන නිරෝධයයි දන්න කෙනාට තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ කියලා ඒ සම්මාදිට්ඨි උච්චේදී එහෙම කියනවා. එහෙනම් මේ සලායතන නිරෝධය ගැන නුවණක් ඇති කර ගන්නවා. නිරෝධය ගැන නුවණ කියන්නේ නිරෝධ වුණා නෙවෙයි. එකක් මතක තියාගන්න ඕනේ. තවසේ ඒ තාපයෙන් යොත් සම්මාදිට්ඨිය කියන්නේ නිවන් අවබෝධ කරලා නෙවෙයි මාර්ගයේ පටන් ගන්න අවශ්‍ය ඥානය. එක තාපයෙන් අර සත්‍ය ඥානය පැත්තෙන් උස්සලන්න පුළුවන්. දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයේ ඥානයක් ඇති වුණොත් තමයි සත්‍ය ඥානය. ඒකට සම්මාදිට්ඨිය උනා කියන්නේ. ඒ අපිට මෙතන මේ අනිත්‍යන්නේ දැනගන්න ඕන සලායතන නිරෝධය කියන්නේ මොන වගේ මට්ටමක්ද කියන එක. එතෙන්දී තේරුම් ගන්න ඕන සලායතනය කියන්නේ මොකක්ද? සලායතන සමුදය මොකක්ද? ඒක හරියට මේ සමුදය අඳුරගත්තා නම් අඳුරගත්තද කියලා බලා ගන්න විදිහ තමයි සමුදය තියනකම් මේක තියනවා සමුදය නැති වුණොත් හට ගන්න බෑ කියන නුවණ. දැනගටිච්ච සංස්පාදිතත් නක් මේ සති ධම්මෝති ඉනස්මින් අසති පිටං නහෝති කියන පැත්ත. ඒකට අපි අර අපේ පිළින මතක් කළා වගේ සලායතන කියනකොට අපි දන්නවා අතකනාසයේ දිව ශරීරයේ මනස කියන හය ගැන තමයි අපි කතා කරන්නේ. ඒවයිදී ඒ මොකක් හරි Tamanට කැමති ආයතනයක් කරන් ඒවයි බලන්න පුළුවන් නම් මොකක්ද මේ ආයතනය කියන්නේ? ආයතනය හටගත්තේ ඇයි? ආයතනය හටගත්තේ කොහොමද? සමුදය. ඒක තේරෙන්න ඕන මේ සමුදය යෙදුන් නැත්නම් ආයතනයක් උපදින්න බැහැ කියන නෝන. يعني මේ සමුදය තියෙනකන් තමයි ආයතනය තියෙන්නේ. සමුදය නැත්නම් ආයතනේ හටගන්න බැහැ කියන එක. ඒකෙන්දී අපිට ධර්මයේ සඳහන් වෙන දේවල් ටිකක් එකක් මතක් කළොත් හොඳයි. ඒ කලායතන වලට ප්‍රත්‍ය ටිකක් කියනවානේ. ආහාර, කර්ම, සංඛා, අවිද්‍යාව කියලා ඊළඟට එක්පත් ලක්ෂණයි. ඒකට ආහාර, කර්ම, සංඛා, අවිද්‍යාව කියන හතරම ප්‍රත්‍ය වෙලා. ඒකට සමුදේදී ඒ හතරෙදු කතා කරන්න පුළුවන්. ඒකේ විශේෂයෙන් අපි දැන් ආහාර කර්ම සංඛා වලට වඩා මං හිතන මේ අවිද්‍යාව පැත්ත එන්නේ කොහොමද කියන එක බැලුවොත් දැන් අවිද්‍යාව ප්‍රත්‍ය වෙලාමයි ආයතන තියෙන්නේ කියන කොටසකුත් තියෙනවා. ඒකට අර සර්වඥාත්වය කියපු රහතන් වහන්සේ වෙනකොට දැන් අවිද්‍යාව දුරු කරපු මනසක් කියලා අපිට එතනින් අනුමානයක් නෙමෙයි. රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව දුරු කරපු මනසක් නේ. එහෙනම් දැන් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න එක අවිද්‍යාව නොයෙදෙන මනසක හටගන්න පුළුවන් ද කියන එක ඒක ධර්මයට අනුව බලන්න වෙනවා. ඒ ඊළඟට ප්‍රශ්නේ ඉන්නේ එහෙනම් මේ එහෙම හටගත්තේ නැත්නම් අර කිව්වා වගේ විරර්තනාදල සාමාන්‍ය එක පිළිවටලයි කොහොමද කියන එක වань. ඒක වැඩි කතා කරන්න යන්නේ. මොකද ඒක අවබෝධ කරගන්න ඕන දෙයක්. මෙතන මේ සමුදයයි ඵලයයි මේ අවබෝධ කිරීම තුල. ඒක එක්ක ආයතනය ගත්තොත් අපි දන්නා ඇත්ත ක්‍රියා කරද්දී අර ඇත්තයි ඇත්තට අනතුරුවම මන ආයතනක් හට ගන්නවා. චක්ක ආයතනයට අනුකූල මන ආයතන කියන එක කතාවක් කියුණා. ඊළඟට මේ ඒ චක්ක ආයතනේ හටගත්තා කියනකොට අපි අර ජාති තුනක් කතා කරනවානේ. අසයි, රූපයයි, චක්කු විඤ්ඤාණය. ඊළඟ මන ආයතන කියනකොට මන ධම්ම, මනෝ විඤ්ඤාණ කියන කරුණු තුන. ඒකෙන් තින්නම් සංගති කප්පෝ පස්සපච්චය වේදනා යම් වේදීති සංසංඥානාති යම් සංඥානාති සංවිතක්කේති යම් විතක්කේති සම්ප්‍රපංචේති ප්‍රපංච දක්වා යන හැටි. ඒ කරුණෙන් ඒක ඒ පැත්තෙන් බලන්න පුළුවන්. එක ආයතනයක් වෙන් කරලා ගත්තොත් මෙතන අපි ආයතනයක් කියනකොට අජත්ත බහිද්ද දෙක අනිවාර්යෙන් කතා කරනවා. එතන අජත්ත ආයතනය අපි ඇත්ත කිව්වොත් බහිද්ද ආයතනය ඒකට අරමුණ වෙන රූප. අජත්ත ආයතනේ කණ කිව්වොත් ඒකට අරමුණ වෙන ශබ්ද බහිද්ද ආයතනය විදිහට. එතකොට ඒවට අදාළ විඥානේ මේ විදිහටම එකක් විඥානේ හරි සෝත විඥානේ හරි එහෙම. එතකොට දැන් අපේ මත්තමට අපි ආයතනයක් හටගත්තා කියනකොට ඔය ඥාති තුන හටගන්නවා. ඒ කියන්නේ අපිට ඇත්ත ගැන කතා කරන්න බෑ රූප වලින් තොරව, බහිද්ද ආයතනෙන් තොරව. රූප ගැන කතා කරන්න බෑ ඇතෙන් තොරව. එතකොට මේ දෙක අජ්ජත් බහිද්ද කියන දෙක එකට යනවා. ඒක ඔය දෙක ගැන කතා කරන්න බෑ විඥාණයෙන් තොරව. එකන්නේ මේ ඥාති තුනම අටගත්තොත් විතරයි අපිට සාමාන්‍ය මට්ටමේදී එතෙන් දැක්වා කියන ක්‍රියාවක් ගැන කතා කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය කෙනෙකුට මම හිතන්නේ බොහොම පහසුවෙන් ගොල් කරන දෙයක් ගැන තියෙන්න ඕන එළියේ තියෙන රූප දකින්. එහෙනම් අපි ගුණොත් දකින්න ඉඩයක් නැහැ. එහෙනම් නැත්තම් කනක් තියෙන්න ඕන ආයත සත්‍යහන් අනක් පිටු නැත්නම් සත්‍යහන් නැහැ කියන එක. ඒක ඒක මම දකින්නේ සාමාන්‍ය ලෝකයා ඉන්න මට්ටම. ඒක ලෝකෙට අයිති නුවණ බව විදියට කියනවා. ඒ නුවණ ගන්න විශේෂයෙන් බෞද්ධ වෙන්න අවශ්‍ය නැහැ. ඕනනම් කෙනෙක් ගින්නහුවොත් ඔක තමයි ඇත්ත කියලා ඒකලෝ කියනවා. කියන්නේ රූප දකින්න නම් ඇහක් තියෙනවා, ශබ්දාංග නම් කනක් තියෙනවා කියන මට්ටම. ඒ කියන්නේ මේ අජ්ජත් බහිද්ද දෙකක් කතා කරනවා. හැබැයි දැන් මේ අජ්ජත් බහිද්ද කතා කරද්දී අපේ අවිද්‍යාව යටිගත නැද්ද කියන එක ටිකක් මොනින් හොයන්න වෙනවා. මේ අජ්ජත් බහිද්ද දෙපැත්තක් දෙදෙනකොට මම ඉතිරිලාද නැද්ද කියන එක එක පැත්තකින් අපිට බලන්න පුළුවන්. කියන්නේ සක්කාය දුක්ඛය කියලාද නැද්ද? අනිත් පැත්තෙන් මේක ලෝකෙට අහු වෙලාද නැද්ද? ඒක නම් දැකේනේ මේ මට්ටම ලෝකෙට අහු වෙලා එහෙම නැත්නම් තමයි සක්කාය දුක්ඛය තියෙනවා නැත්නම් පුද්ගල දෘෂ්ටියක් ඇතුව හේතුව තමයි අපි අජ්ජත්ත කියන්නේ හැම තිස්සෙම තමන් ගැන. ඒක තමන්ට සාපේක්ෂව තමයි බහිද්දයක් පනවන්නේ. එකෙන අපි දැන් මකනනාපේ දිව ශරීරයේ තියෙනකොටම ඒවා මගේ තියෙන එක වචනෙන් කිව්වත් නොකියුවත් ඒක ඇදිලා ඉවරයි. ඒක මගේ ඇහෙන් තමයි එළියේ තියෙන දේවල් දකින්නේ. මගේ කනෙන් තමයි එළියේ තියෙන ශබ්ද අහන්නේ. අපිට වෙන කෙනෙක්ගේ හසින් කනකින් අහන්න බෑ. ඒක ඒමත්ම යනකොට ඒ වෙනකොට සලායතන ඉපදිලා අවිද්‍යාවක්ෂණයේ තියලා මමත් පිටදිලා ලෝකෙටත් අහු වෙලා තව පැටි වලින් ගත්තොත් දුකසකප් වෙලා ටිකක් ගැඹුරින් මේක කියුවොත් පංච උපාදාන සංගේ සකප් වෙලා කියන මට්ටමකට ගිහිල්ලා කියන පැත්තක් තමයි නැත්තේ. ඒකේ ඒ සලායතනේ කියනකොට ඊළඟට ඒ සුත්‍රචානන් අහස්සේ පෙන්නන්නේ එතකොට සලායතනේ කියන්නේ එක ගැන හොයන්න නම් සලායතන සමුදය බලන්න කියලා. ඒක සමුදය හරියට තේරුම් ගත්තොත් නිරෝධය ගැනත් අවබෝධයක් එන්න ඕනේ. මෙතන මම කතා කරන්නේ දැන් සමුදය එකමත් තමයි තේන්න පුළුවන්. හැබැයි නිරෝධය කියන එක ලෝකෙන් එතර වෙන මට්ටම. ඒ නිරෝධය කියන්නේ එක හරියට තේින්නේ හරියට මේ ලෝකෝත්තර දර්ශනයට අනුව සමුදේ දැක්කොත් එතකොට නිරෝධය කියන එකෙන් තව විදිහකට අදහස් වෙන්නේ ඉපදිලා නැහැ කියන එක. නිරෝධය කියන්නේ අපි එක්ක කලාවට මේ බලන්න පුරුදු වෙලා තියෙනවා ඇහැ අටගත්ත නැති වුණා නේද කියලා. එතනේ ඒ මොහොතේ ඇති වෙලා නැති වුණා. ඒකත් ධර්මයට එකඟයි. මොකද ඇහි ලක්ෂණ නැත්නම් සලායතන ලක්ෂණ කියද්දී කියනවා අහුස්වා සම්බුතං උත්පාන භවිස්සති. එරණ සිදීම හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියන ධර්මතාවය. එතකොට කලින් තිබිලා නැහැ මේ දක්ෂින මොහොතේදී ඒ ක්ෂණයේදී කෘත්‍ය සඳහා ඉපදුණා. ඒ කෘත්‍ය ඉවර වෙනකොටම ඒක කිසිම ඉතුරුක් නැතුව නිරුද්ධ වුණා. ඒක අපිට අර විඥානෙපැත්තෙන් බැලුවොත් තේරුම් ගන්න බොහොම පහසුයි. චක්කු විඥානය හටගන්න මොහොතේ ඇහැ ඉපදුණා. ඊට මොහොතකට කලින් ඇහැ තිබුණේ නැහැ. ඊට මොහොතකට පස්සේ අපි ගන්නා විඥානය පවතින්නේ බොහොම සුළු කාලයක් අපි චිත්තක්ෂණයක් වගේ කාලයක්. ඒකට ඒ චිත්තක්ෂණය තුළ විතරයි ඇහැ ගැන කතා කරනවා නම් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒක කලින් අතීතයේ තිබිලා නැහැ. පෙර නොතිබීම හටගත්තු. ඒ චිත්තක්ෂණය අවසන් වෙනවත් එක්කම ඉතුරුවක් නැතුවම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයට යටත්. ඒ කියන්නේ මේක අනාගතේ නෑ. අතීතේ තිබිලත් නෑ, අනාගතේ තිබිලත් අනාගතේ මේක ගැන කතා කරන්නත් බෑ. ඒ ක්ෂණයේදී විතරයි මේ තියෙන ධර්මතාවය ගැන කතා කරන්න පුළුවන්. ඒක පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය. ඒකත් තේරුම් ගන්න තියෙනවා. හැබැයි ඒ ධර්මතාවයට එහා ගිය එකක් තමයි සත්‍ය සංස්පන්න බව කියන එක. දැන් ඒකම පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න. දැන් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියනකොට මේක මොහොතකට කලින් තිබිලා නැහැ. අපි දැන් වර්තමානයේ නම් දැකීම ක්‍රියාව දැන නම් අපි ඉන්නේ ඊට මොහොතකට කලින් නැහැ තිබුණේ. මේක මොහොත මොහොතකට පස්සේ ඔක නැහැ. ඒ කියන්නේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. ඒකට බලන්න මේක අපි මේක කලින් අපි මේක නැහැ කියලා කියනවා. මේක පස්සේ මේක නැහැ කියනවා. මේ මොහොතේදී මේක තියනවා නැත්නම් හටගත්තා කියලා කියනවා. ඔක ස්වභාව විදිහකට බැලුවොත් මම හිතනවා මේ කොටස් හැමෝටම පැහැදිලි ඇති කියලා. මොකද මම කතා කරන්න යන්නේ එතනින් එහාට. දැන් එතනින් එහාට කියනකොට දැන් ඔතන ප්‍රශ්න කරන්න එනවා. මේක පෙර නැත කියන එකයි මේ මොහොතේට ආපහු ඊළඟ ක්ෂණේ නැත. ඉතින් මෙතන මම දැකියා මේක මේ ලෝකෙට ඇවිත්ති දැක්මක් කියලා. මොකද නැත ඇත නැත කියන එක පැහැදිලිව බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු එකක්. පඤ්චානගත සූත්‍රයේ බලද්දී ඒක පේනවා. ලෝක සමුදය දැක්කේ නැහැ. ලෝක සමුදයං කෝපච්ඡාන යථාභූතං සම්‍යක්ඥාය පස්සතෝ. ඇත්තටියට සම්‍යක් ප්‍රඥාවෙන් දැකින කෙනා ලෝකය හටගන්න හැටි. මේ ලෝකේ නැත කියන අපිට හිතනනම් ඒක නැති වෙනවා. යා ලෝකේ නැති පානමෝ. ඒ වගේම ලෝක නිරෝධය දකින කෙනා ලෝක නිරෝධං කෝ පච්චාන යථාභූතං සම්‍යක්ඥාය පස්සතෝ. යා ලෝකේ අත්ති පානමෝ. ඒක අත්ති කියන දෘෂ්ටියක හිතනනම් ඒකත් නැති වෙනවා. හැබැයි මෙතන අපි දැන් කලින් නැත මේ මොහොතේට ඊළඟ මොහොතේ නැත කියන කතාවක් තමයි කතා කරන්නේ. එහෙනම් මම කියනවා ඒක අර දෘෂ්ටිවල සාපු වෙලා කියන කතාවක්. ඒකට තාම එතනින් එතර වෙන මට්ටමේ දැක්මකට ගියේ නැහැ කියලා. එහෙනම් එතනින් එහාට යන්න නම් අපිට තව කොටසක් එතන බලන්න තියෙනවා. ඒක තමයි මම කියන්නේ මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය කියලා. එතකොට ඒකට එන්න ඕන. මොකද අතීතයේ ගෙවිලා ඉවරයි. අතීතයේ අපිට දැනන්නේ ඊළඟට අනාගතේ ඇවිල්ලා නැහැ. ඒ නිසා අනාගතේ තාම හටගෙන නැහැ. එතකොට වර්තමාන සිද්ධිය තියෙනවා මේක විදර්ශනය කරන්න. ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ අපච්චුප්පන්න යෝ ධම්මං සත්තසත්ත විපස්සති කිය. ඒකට මේ වර්තමානයේ මේ ආයතනයක් ඇත කියලා කියපු එක වර්තමානයේ ධර්මතාවයක්. ඒක හැමනම් අපිට විදර්ශනය කරන්න තියෙන එතන එතනම ඒක විදර්ශනය කරන්න තියෙනවා. එතකොට අන්න ඒ කොටස හෙව්වොත් මම හිතනවා ගැලුවත් සමහත්ය මතකල ප්‍රේකට පිළිතුරක් ලැබෙයි කියලා. මම හුඟක් කතා කරපෙන හින්දා මේවා ගැන අදහස් කියනවා නම් කාට හරි ඉස්කප් කරන්න අවස්ථාවක් දීලා තව ඉස්සරහට යන්න සිරුවන් තරණයි. සිරුවන් තරණයි කල්‍යාණ මිත්‍රී කාට හරි කිසියම් අදහසක් ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කෙටි අවස්ථාවක් දෙනවා. හොඳයි. ඔව් සිරුවන් තරණයි මේ වහන්සේ ડોක්ටර් මේ ඉස්සුව දෙමේ අර තත්ත්ව විපස්සති කියලා එතන එතනම විපස්සනා කරන්න කියලා දැන් ඔතන අර මේ ඉස්සරහයි කියලා ඒකව ප්‍රොසෙස් එකක් වගේ කියලා එකක් ඒ රූපය දකින්නවා ඒ දැක්ක ගමන් ඒක අතීතයටත් අනාගතයටත් යන මනසකාරක් වැඩ කරනවා. නමුත් එතන ඒ දැක්ක ගමන් ඒක විතරක් නෙමෙයි අපේ අනිත් ඉන්ද්‍රියනුත් වැඩ කරනවා. ඒ එකත් එක්කම ඊළඟට යනවා. මම හිතන්නේ තත්ත්ව උපස්සම්පී කියන එකේදී දැන් අර අනිත් අනිත්කවට ඒ අධිවේගින් යනකොට එතන තමයි පුද්ගලයා කියන සංඥාව හදන්නේ. අතන විපස්සති කියන එක ඒකනේ එතනම විපස්සනා කරනවා කියන්නේ සිහිය පවත් ගන්න සිද්ධ වෙන අරමුණෙන් අරමුණට හිත ඒකෙන් යනකොට ඒ ඒ ඒ සිත් ඒ සංඥාව දිහා එක්තරා විදිහක තුන්වන පුද්ගලයෙක් වගේ දැලීමේ හැකියාවක් ඇති කරගන්නවා. ඒකයි කියලායි මට තේරෙන්නේ. දිරුවන් සර්ණයි දෙන්නේ කොග්ලිමාගේ ඔබතුමාට ඉගෙනීමක් කියන්න පුළුවන්. ඔව් ඒ ගැන තමයි අපි දැන් මේ විස්තරට කතා කරන්න ඕනේ. තත්ත්වය ඉපත්ති කියන්නේ මොකක්ද කියලා මම මේ අපි ඊට කලින් මේ කියපු ටික ගැන මාතකාකාරී මනාරි ගැටලුවක් තියනවාද දැන් අපි විපස්සන කරන්නේ කොහොමද කියන එක කතා කළේ නැහැ. ඒක හොඳයි කියන මාත්‍යායි අදහස ඉදිරිපත් කරපු එක. ඒක ගැනත් අපිට අදහස් ඉනසන්න පුළුවන්. ඒක ගැන තමයි ඇත්තටම කතා කරන්න ඕන. හැබැයි ඊට කලින් මේ සිද්ධිය තේරුම් ගියාද කියන එක මේ සක්කායතනයේ කියන ධර්මතාවය මේක මහතකට කලිනුත් නෙමෙයි, සත්‍යෙත් නෙමෙයි, පෙර නොතිබී මාතගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. හැබැයි ඒ දකින්න එක තාම මදි කියන අදහසකුත් මම ඉදිරිපත් කළා. මොකද එතනත් අපි තාම ලෝකෙට අහුවෙලා කියන අදහසක් නම් දැන්නේ පැහැදිලි නැද කියලා. ඒක මේ කරුණු වල ගැටලුවක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කළොත් ඒකත් සාකච්ඡා කරලා අපි මේ කොහොමද විපස්සනා කරන්නේ, තව මොකක්ද මේක දකින්න ඕන කියන එක ගන්න ඕන. ඔව් හොඳයි. අපි මේ ඔබතුමාගේ පෙන්වන හැදෙන සියුම් තැනට තම ගෝචර වෙනවද දන්නේ අපි අද සම්බන්ධ වෙන කල්යනා මිත්‍රන්ට. එහෙම ඉතින් අපි ඒකට හිමු. සරල වශයෙන් බලන්න කියන්නේ ඇත්තටම මේ ලෝකය කියලා අපි මේ බොහෝ විට මේ ඇත්ත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවානේ ලෝකය කියලා කියනකොටම මේ අපි මේ ඇත්ත සහ නැත කියන දෙකක් ඇසුරු කරගෙන තමයි මේ ලෝකය කියන කතාවක් කියන්නේ. ලෝකයේ ඇතිවීම දකින්න කෙනා නැතයි කියන අන්තය ඇසුරු කරන්නේ නැහැ නේද? ඒ වගේම මේ අපි දන්න වර්ග අවිද්‍යාංශ සංකාරය ඇති වෙලා සංකාර නිසා විඥානය ඇති වෙලා විඥාන නිසා නාම රූප ඇති වෙලා ඒ නිසා පස්ස හදාගෙන සලායතන ආයතන ඇති වෙලා තමයි මේ ලෝකයේ ඇති වෙන්නේ කියන කතාව. එහෙනම් මේ ලෝකයක් ඇති වෙන්නම ආයතන සලායතන අද ප්‍රතිසංගත මාත්‍රිකාව සලායතන ඇති වීම නිසා තමයි මේ ලෝකයක් ඇති වෙන්නේ. එතකොට මේ අපාය අපිට හුරු පුරුදු අපි මහගෙදර අපාය මේ දැන් ඉන්න තාවකාලික තැන මනුෂ්‍ය ලෝකය හොඳ දෙහිලා යන දිව්‍ය ලෝකය ගිහිල්ලා තියෙනවද දන්නේ නැහැ. භ්‍රම ලෝකේම ගිහිල්ලා ති මේ ලෝක මේව අධ්‍යාත්මික ආයතන 6 ඇතිවීමෙන්ම උපදින ඒවා කියන එක මම හිතන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් කියලා. එතකොට එහෙම නැතුව මේවා මේ කලින් තිබිච්ච ලෝක නෙමෙයි කියලා. ඒ වගේ කතාවක් සමාන්තරයෙන් මම හිතන්නේ කොග්ලික මහත්තයා මතකන්නේ කලින් තිබිච්ච ලෝක නෙමෙයි මේ කිව්ව ඒවා. මේවා ආයතන 6 ඇතිවීමෙන්ම උපදින ඒවා කියලා කියනවා කියලා. එතකොට මේ ලෝක නිරෝධය දකින්න කෙනා කියනවා අධ්‍යාත්මික ස්පර්ශ ආයතන 6 ඇසකන දිවනාසය ශරීරය මනස කියන ආයතන 6 ඇතුළෙම ලෝකේ ඇති වෙනවා. එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ඒව අපට විඳින්න පුළුවන් වෙන්නේ, අරමුණු හම්බ වෙන්නේ, අරමුණු උපදින්නේ මේ ආයතන ටික නිසයි කියන කාරණාව. එහෙමනම් අපිට තේරෙනවා මේ පටිච්ච සම්පදා ධර්මයේ දැකීමෙන් මේ අතසා නැත කියන අන්ත වලින් මිදෙන්න පුළුවන් වෙනවා කියන කාරණාව. ඒකට එහෙමනම් සලායතන දකින්න තේරුම් ගන්න නම් මේ පටිච්ච සම්පදායේම තේරුම් ගන්න වෙනවා කියන දෙයි. මම මේ ඉදේ මේ විදිහට කියන්න හිතුවේ අපි අර ඊ සාකච්ඡාව අහපු තවත් කල්යන මිත්‍රෙක් මට කිව්වා. අපි දැන් විවිධ දේවල් සලායතන ගැන කතා කරාට ඇත්තටම මේ සලායතන නිරෝධය කියලා කියන්නේ මේ හැක් නොහොද ඉන්නවා හරි. දැන් අපි අර කිව්වේ මේ සාතන් වාසිකෙනේ නොවන අය දෙක් මේ සාතන් වාසිකෙනෙක් ආයතනයක් හදන්නේ නැහැ, අපි ආයතනයක් හදනවා නෝවගේ කතාවක්. එහෙම ආයතනයක් හැදීම සහ නොහැදීම කියන කෘත්‍යයක් නෙමෙයි මේ සලායතන නිරෝධය කියලා කියන්නේ. සලායතන පිළිබඳව පූර්වයෙන් ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කර ගැනීමයි සලායතන නිරෝධය කියන අදහස ඉදිරිපත් කළා. මම කියන්නේ එතෙන්ටත් අවබෝධය යොමු කර ගන්න කැමති. මේ සලායතන නිරෝධය ගැන සලායතන ඉගෙන ගන්න හදනවා, අපි සලායතන නිරෝධය කියන්නේ මොකක්ද කියලා කතා කරන්න හදනවා. ඒතර මේ සලායතන නිරෝධය කියලා කිව්වම පස්සේ සලායතන ආයතන හදන්නේ නැහැ කියන තැනින් වගේ අපි හිතුවොත් ඒක වැරදි කියලා. ඒ කියන්නේ මේ ඇහෙන් පේන කුත්ති අපිට පේනවා, පෙනිලා අපි ඒකේ මේ සලායතන කිල්මුලිවඳ අවබෝධයක් නැතුව ඒක අර අපි දැන් ඔය කිව්වත් කොකල මහත්ය කියන්න ආව වගේ තවද සුදුවේ කියන්න බලාපොරොත්තු වෙනා වගේ ඒකේ කුත්ති හරියට නොදෙන අපි ඒක ක්ලේශයන්ගෙන් පොළවගෙන උපාද මම මගේ කියලා මේ උපාදින්න තත්ත්වයටපත් කරගෙන එහෙම යන ගමනක් තියෙන්නේ. නමුත් රහතන් වහන්සේ කෙනෙකුට ඒ ආයතන කුත්ති එහෙම ආයතන කුත්ති කියන්නේ හඳුනා ගැනීම කුත්ති එහෙම සිද්ධ වෙන්නේ. නමුත් අර ඒ ආයතනයේ anu කුමක්ද කියලා ඒ ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනුමක් තියෙන නිසා මේ උපාදින්න තත්ත්වයකටපත් කරගන්නේ නැහැ කියන වගේ අර්ථයෙන් තමයි මේ කල්යන මිත්‍රය මට ඒ අදහස ඉදපත් කරේ. මම ඒ නිසා අපි මෙතනින් කල්යන මිත්‍රෙන්ට යොමු කරන්න කැමතියි. අපි ඒ විදිහටත් මේක බලන්න ඕනද කියලා. ඒ කියන්නේ ආයතන තීලා නැතිනවා කතාවක් නෙමෙයි, ආයතන පිළිබඳව ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති කර ගැනීමද මේ සලායතන නිරෝධය කියලා කියන්නේ කියන කාරණාව. ඉතින් ඒ සඳහා එකම ක්‍රමේ පටිච්චසමුප්පාද ධර්මයේ දැන ගැනීමද කියන දේ. මම හිතනවා කොබ්බේ මහත්තයා කල්ලා මිත්‍රගේ ප්‍රශ්න දීපච්චි නැති නිසා මම ඒක මතක් කරේ නිකන්. ඔබතුමාට පුළුවන් ඒක තවදුරටත් ඉස්සරහට ගෙන යන්න මම කියපු දේ වැඩි තියෙන නැත්නම් ඇති ඒව නිවැරදි කරගෙන ඉන්න. හොඳයි හොඳයි. ඒක හරිනම් වැදගත් ඒ දරුවක් සමහත්යයි මතක් කරපු ටික. අපිට මේ ලෝකය ඇති වෙන්නේ සලායතන නිසයි කියන එක මතකද? ඒක අවබෝධයට ගොඩාක් උදව් වෙන ධර්මතාවයක්. මොකද මේ සලායතන ලෝකය කියන එක මේ ගොඩක් සූත්‍රවල සඳහන් වෙනවා. මේ ලෝකය කියන්නේ අපි දන්න ලෝකය නැත්නම් මේ සියල්ල කියන එක සලායතන කියලා පැහැදිලි දේශනාවක් තියෙනවා. මේ සබ්බං සූත්‍රයේ කියන්නේ කියනවා මේ සියල්ල කියන්නේ සලායතන කියන එක. එතකොට මේ ලෝකය කියන එක දලුවත් සමහත්ය විස්තර කළා. මේ සතර පායේ ඉඳන් මේ භක්ම ලෝකවලට යනකම් අපි යමුද දෙදළම කිව්වොත් 31 තලයක් නැතිනවා. සතර පායේ ඉඳන් මේ ඉගලම භක්ම ලෝකයට යනකම් 31 තලයක් යන බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒකට මේ ලෝකයේ කිව්වහම අපි මනුෂ්‍ය ලෝකේ විතරක් නෙමෙයි ওই 31 තලයම ලෝකයෙන් කියුවොත් තුන් ලෝකේ කියලා අපිට කෙටියෙන් බෙදන්න පුළුවන්. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. නැත්නම් කාම බව, රූප බව, අරූප බව කියලා ඒ තුන් ලෝකේම මෙතෙන්ට අයිති මේ ලෝකේ කියලා අදහස් කරනකොට. ඒකට ඒ තුන් ලෝකේන සකස් වෙන්නේ සලායතන නිසා. එතන ඒ සකස් වෙනවා කියන එකෙන් මම තව පැත්තක් කියනවා. සලායතන වල නොදැනීම නැත්නම් ඇත්තටම නොදැනීම අවිද්‍යාව නිසා, මුලාව නිසාමයි මේ තුන් ලෝකයක් සකස් වෙන්නේ. ඒකට ඒ සකස් වෙන්න කෙලෙස් තියෙන හින්දායි අපි මේ සංසාරේ නැවතනකට ඉදදී ඉදදී මෙරි මෙරි යන්නේ. ඔය කොහේ හරි ඔවයි මාරු වෙයි. හිතන්නේ එක මයික් එකක් ඔන් වෙලා තියෙනවා වගේ මේ චන්ද්‍ර අපේ චන්ද්‍ර පිරිස අත බොහොම කාලයකට පස්සේ කමන්නේ තමයි කමන්නේ ඔබතුමිට මේකින් දැක්කත් මට කියන්න හිතුන්නේ නැහැ බොහොම කාලෙකින් සම්බන්ධ වෙච්ච නිසා ඒ ගෞරවයෙන් ඉතින් ඒ නිසා ඉතාලම ගෞරවයෙන් පිළිගන්නවා. හොඳයි කොග්ගලගේ මාතෘකාව. ඔව් එතකොට මේ සංසාරයේ නැත්නම් මේ තුන් ලෝකේ වෙන පොඩි අදහසක් දැක්වත් මම හිතන්නේ මේක අවබෝධයට උදව් වෙනවා. එහෙනම් ඒකත් මම පොඩ්ඩක් මතක් කරන්න අපේ අභිධර්මයේ විදිහට ඔය භූමි තුන සඳහන් කරද්දී ඇයි මෙහෙම වෙනස් වෙන්නේ කියන එකේදී මේ ආයතන පැත්තෙන් සඳහන් කරනවා කාම භූමිය කියන එකේදී මේ ආයතන හයම වැඩ කරන තත්ත්වයක්. එතනේ අකනනාපේ දිව ශරීරයේ මනස කියන සලායතනෙන්න අරමුණු ගන්න පුළුවන් මට්ටම තමයි කාම භූමිය කියන්නේ. ඒකට අපි කාම භූමිය වලට අයිති වෙන සතර අපායයි මනුෂ්‍ය ලෝකෙයි දිව්‍ය ලෝක හයයි. එතනින් එහාට අපි දන්නවා මේ රූපාවචර භ්‍රම ලෝක ටිකයි අරූපාවචර භ්‍රම ලෝක ටිකයි. එතකොට දැන් කාම භූමියේ කාම භූමියේ රූපාවචර භූමියේ වෙනස තමයි රූපාවචර භූමියේදී ඔය ආයතන හයම නැහැ. එතනින් තුනක් අයින් වෙනවා. ඒ තුන තමයි මේ හය, නාසය, දිව කියන තුන. කය නාසය දිව. එතකොට ඒ තුනට තමයි අර පොදුවේ මුත කියන එක දාලා තියෙන්නේ. ඇහැට, දිස්ස, කනට, සුත මේ ජාති තුනට මුත කියනවා. නාසයයි දිවයි කයයි කියන ආයතන තුනෙන් ලබන්නේ මුත කියන ඒ හැඳීම. ඒක සිංහලෙන් කිව්වොත් දැනීම කියන එක. දැකීම, ඇසීම, දැනීම ඊළඟට මනසෙන් විඤ්ඤාත දැනගෙන කියන එක. එතකොට මේ මුත කියන එක අයින් වෙනවා කාමාවචරයි මේ රූපාවචරයි අතර වෙනස බලනකොට ඉතුරු වෙන්නේ දිට්ඨ සුත විඤ්ඤාත කියන අන්නේ ආයතන ටික තමයි එතන වැඩ කරන්නේ. ඊළඟට මේ රූපාවචරයි අරූපාවචරයි අතර වෙනස ඒක සංගහන් වෙන්නේ මේ අරූපාවචර වෙනකොට දිට්ඨ සුත කියන දෙකත් අයින් වෙනවා. එතන ප්‍රහණ දෙක වැඩ කරන්නේ නැහැ. මේ මනස විතරයි වැඩ කරන්නේ. විඤ්ඤාත කියන එක විතරයි ඉතුරු වෙන්නේ. ඒක එතන මේ එතෙන්දිත් මේකේ තේනවා මේ සලායතන වල මොකක්ද දෙයක් තමයි මේ නේ විදියට අපි මේ සිස්සෙක් තලයක් මේ තුනකට බෙදාගෙන ඒක එකක් ගැන ඒ ප්‍රධාන කොටස් මේදි තියෙන්නේ. එතකොට ඒ මේක දැන් සාමාන්‍ය කෙනෙකුට මනුෂ්‍ය ලෝකේ කෙනෙකුට මේ තුනම අධ්‍යක්ීන හැකියාවක් තියෙනවා. මේ සමාධි වඩලා ධාන ඒකට සමවැදීම තුනේ අපි ගන්න රූපාවචර ධාන වලට සමාදින්න පුළුවන්. අරූපාවචර ධාන වලට සමාදින්න පුළුවන්. එතකොට බලන්න දැන් එතනත් හිතන්න දෙයක් තියෙනවා. දැන් රූපාවචර ධානයකට සමවැදුණා කියන්නේ එතකොට අපි රූපාවචර මට්ටමට සාමාවචර මට්ටමෙන් ගා රූපාවචර මට්ටමට මේක වෙනසක් වුණා. ඊළඟ අරූපාවචර ධානයකට සමවැදිලා ඉන්නවා කියන්නේ අර රූපාවචර මට්ටමෙන් ගා රූපාවචර මට්ටමට වෙනසක් වුණා. ඒ වෙනස වෙන්නේ අපි දන්නා ධානවලදී කරන්නේ කෙලෙස් යටපත් කිරීම. తాවකාලිකව යටපත් කිරීම. එතකොට මේ කාමාවචර මට්ටමේ ඉඳලා අපි සමාධියකට සමාධියලා සමාධිය ගැඹුරට දියුණු කරලා යම් කිසි කෙලෙස් මට්ටමක් යටපත් කරලා තමයි රූපාවචර මට්ටම. එතකොට මේ යටපත් වුණ කෙලෙස් වලින් අපිට මේ වර්ග කිරීමේදී පේනවා කය නාපේ දිව කියන ආයතන හදන්න යම් කිසි කෙලෙස් වර්ගයක් තිබුණාද ඒ ටික යටපත් වෙනවා. ඒ නිසා තමයි රූපවචර මට්ටමේදී මේ ආයතන උපදින්නේ නැත්තේ. ඊළඟට අරූපවචර මට්ටමට හිත දියුණු වෙනකොට මේ ආයතන පහම ඇතකන නාසයේ දිව ශරීරයේ කියන පහම යම් කිසි කෙලෙස් නිසා හටගත්තද ඒ කෙලෙස් ටික යටපත් වෙලා. ඒක මනසට විතරයි. මෙතෙන්දී තේරුම් ගන්න යටපත් වෙලා මොකද ඒකෙන් නිදුන ගමන් ආයේ මේ පිට තේරම වැඩ කරනවා. ඒ ඒක සමතෙන් කරන්නේ තාවකාලිකව යටපත් කිරීම. එතකොට ඒක එකක් තේරුම් ගන්න ඕන ඔය භූමි තුනෙන් කොයිකෙ හිටියක් අපි ලෝකෙට අහු වෙලා කෙලස්වලට අහු වෙලා. ඉතින් මේ ආරේ භූමිය කියන එක සඳහන් වෙන්නේ පරියාපන්න භූමිය කියලා. ඒක මේ තුන් ලෝකෙම ඉස්මවාදී මට්ටම තමයි ඒ පරියාපන්න කියන්නේ. ඒ කියන්නේ ආයතන හයටම අහු නොවන මට්ටම. එතනත් ඒ සලායතන නිරෝධය ගැන අදහසක් ගන්න ඒක උදව් වෙනවා කියලා මම හිතනවා. මොකද දැන් අපි මම ඉස්සෙල්ලා මතක් කළා වගේ නිරෝධයේ ඥානං කියන එක සම්මාදිට්ඨියට අවශ්‍ය දෙයක්. එහෙනම් ඒ නිරෝධය ගැන පැහැදිලි නුවණ ඇති වෙන්න ඕනේ. ඒක ප්‍රත්‍යක්ෂ කිරීම මේ නිරෝධය සාක්ෂාත් වීම නෙවෙයි. හැබැයි ඒක මෙහා පිට දහමක් අහලා ලබා ගන්න පුළුවන් මට්ටමක් තමයි මේ නිරෝධයේ ඥානය, සත්‍ය ඥානයක් විදිහට ඒ සඳහා තමයි මේ අපේ සාපච්ඡ යොමු වෙන්න ඕන කියලා මම හිතනවා. එතකොට දැන් ඊතර මම අදහසක් ගත්තේ දැන් මේ මොහොතේ අපට පුළුවන්කම තියෙනවා හිත එකඟ කිරීම තුළින් කෙලෙස් යටපත් කිරීම තුළින් කාම භූමිය රූප භූමියක් කරගන්න නැත්නම් අරූප භූමියක් කරගන්න. ඒකනම් අනිත්‍යත්වයට තියනවා නේද මේ කෙලෙස් මතයි අපි ආයතන හය උපද්දවන්නේ කියන එක. ඒකත් අර කලින් කියපු දහම් කරුණෙක්ට ගැලපෙනවා. මේ ආයතන හයටම අවිද්‍යා ප්‍රත්‍ය වෙලා තියෙනවා. ආහාර කර්ම සංහා වගේ විද්‍යාව පස්සෙ වෙලා තියෙනවා. එතන මේ කෙලෙස් මතමයි මේ ආයතන උපදින්නේ. ඒක යම් කිසි මොහකට ආයතනයක් ඉකදිලා නම් ඒක අවිද්‍යා ප්‍රත්‍යෙමයි කියන කරුණ මතු කරන්න හදන්නේ. දැන් ඒක මට ගන්න අවශ්‍ය දැන් ඉතින්ලා පියාව මේ ආයතනය දෙරණ පිළීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය. ඒ කියන්නේ මේ ක්‍රියාවේදී දැන් දැකීම කියන මොහොතේදී විතරයි ඇහැක් ගැන කතා කරන්න පුළුවන්. ඊට මොහොතකට කලිනුත්ද මොහොතකට පස්සෙත්ද. එතන තවත් තේරුම් ගන්න ඕන එකක් දැන් මේ මොහොත තමයි චක්කුඥානයේ පහළ වුණ මොහොත. ඒකට අපි සෝත විඥානයක් පහළ වුණ මොහොතක අපි කනක් ගැන කතා කරනවා මිසක් ඇහැක් ගැන කතා කරන්න බෑ. අද එතකොට ඇහැ ඉකතිලා නැහැ. ඇහැ කියන දේ අදාළ නැහැ සෝත විඥාණය තියෙනකොට. අපි දන්නවනේ එක මොහොතක හට ගන්න පුළුවන් එක විඥානයක් පමණයි කියලා. එහෙනම් අපි දැන් දැකීමක් කරලා අපි හිතමු මොනජක් විඥානය පහළ වුණා කියලා. ඊළඟට ඇසීමක් කරනකොට දැන් සෝත විඥානය පහළ වෙනකොට අර චක්කු විඥානයට අදාළ එකක්වත් නැහැ. ඒ වෙලාවේ දක්ෂින වෙලාවේ ඇහැක් තිබුණා නම් දැන් සෝත විඥානේ ප්‍රත්‍යහන වෙලාවේදී මේ ඒ ඇහැ තියෙන්න බෑ. එතකොට එතනිනුත් නුවණක් ගන්න පුළුවන් මේක එහෙම ඉතුරු නැතුව නිරුද්ධ වෙලා. ඒ වගේම දැන් කන තියෙන ධර්මතාවයේ ඉපදිලා සෝත විඥානේ පහළ වෙනකොට. එතකොට ඒකත් වෙනවා ඒ දක්ෂින වෙලාවේ තිබුණ කනක් නෙමෙයි දැන් අහන වෙලාවේ ඉපදිලා තියෙන. දක්ෂින වෙලාවේ කන තියෙන ධර්මතාවයේ ඉපදිලා නැහැ හටගෙන නැහැ. එතකොට අහන වෙලාවේ ඒ ධර්මතාවයේ හටගෙන. එතනිනුත් පුළුවන් සංකන අපේ පිළිනමක් පැෙන්නන්න උත්සාහ කරපු ධර්මතාවය මේවා හටගෙන නිරුද්ධ වෙනවා හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මේවා මේ දැන් එකක් පවතින මොහොතේ අනිත් අපි ආයතන පැත්තෙන් ගත්තොත් එක ආයතනයක් තියෙන වෙලාවේ අනිත් ආයතන පහම නිරුද්ධ. තව ආයතනයක් හට ගන්නකොට මේ ආයතනය ඇතුළුව ඉතුරු පහ නිරුද්ධයි. තියෙනන්න එහෙම ධර්මතාවකුත් තියෙනවා. එතකොට ඒ ක්‍රියාවට ඒ ආයතනයේ ක්‍රියාවට තමයි මේක උපදින්නේ. ඒක මොහොතකට කලිනුත් නෙමෙයි මොහොතකට පස්සෙත් නෙමෙයි. ඉතින් මෙතෙන්දී අපි ගොඩක් අය කරන්න පුරුදු වුණ දෙයක් විදර්ශනයෙන් කියලා මමත් ඒක කරලා තියෙනවා කාලයක් තිස්සේ. එහෙනම් මේක ඇති වෙලා නැති වුණා නේද? ඇති වෙලා නැති වුණා නේද? මේ ක්‍රියාවට ඇති වුණා නැති වුණා. ඊළඟ ක්‍රියාවට කණ ඇති වුණා නැති වුණා. ඒ කියන ධර්මතාවය. එතකොට ඒකක් සත්‍යයක්. දැන් ඒකත් මම දකින්නේ මේ ලෝකෙටයි සත්‍යයක් කියලා. අපිට තියනනේ ලෝකෙටයි සත්‍යයක් තියෙනවා. ලෝකෝත්තර දර්ශනයක් තියෙනවා. ඒකට ලෝකෙටයි තී විශේෂ ඥාන, ඒ කියන්නේ සාමාන්‍ය කෙනා දන්නේ ඔක ටිකක් නොවනින් බලන කෙනාට තමයි ඒ ඇත්ත තියෙන්නේ. ඒකට තව විදිහකින් කිව්වොත් දැන් සාමාන්‍ය කෙනා දකින මට්ටම නෙමෙයි අපි ওই ඉතල විද්‍යාඥයෙක් වගේ දකින්නේ ලෝකෙටයි තියෙච්ච ඊටට ගැඹුරින් දකින්න. ඒකල මොනවාරි හොවාගෙන අපිට කියා දෙනවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ ලෝකෙටයි තී විශේෂ ඥාන තියෙනවා. ඒකට මේ ඇතිගලානේ තියෙන එකත් සාමාන්‍ය කෙනාට තේරෙන අත්තක් නෙවෙයි. ඒක සාමාන්‍ය කෙනා හිතන්නේ නේ. ඇහැ අපි ඉපදුනයිලා ඉඳන් නැරෙනකම් කියනවා කියලා. ඒකට එතනින් එහාට ගිය මේ ක්‍රියාවට විතරක් උපදින දෙයක්. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන දෙයක් කියන ධර්මතාවය. ඒකට තමන් මෙහෙම කියද්දි තියෙන ප්‍රශ්නයක් එනවා ඇති. ඇයි ඒක ලෝකෙට ඇවිත් ඉන්නේ? ඒක ලෝකෝත්තර නෙවෙයිද කියලා. ඒකෙන් තමයි මම එන්න හදන්නේ. ඒ ඊළඟට අපි කතා කරමු කිව්වේ දැන් පච්චපන්න යොදන්නම් පස්සකොත්ත විපත්ත කියන ඒ හටගත්තු ධර්මතාවයේ එතන එතනම විදර්ශනය කරන්න. විදර්ශනය කරන්න කියන්නේ පවතින ඇත්ත දකින්න. අපිට ඕන ඇත්ත නෙමෙයි. අපි දැනට දන්න ඇත්තකුත් තියෙනවා. ඒකට බුදු කෙනෙක් වෙන්නලා දෙන්නේ පවතින ඇත්ත සංගවිලා තියෙන. ඒක මත කරගන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. එනිසා තමයි අපි ඒක බුදුදහමෙන් මේ අහලා එතෙන්ට ගලපලා මේක බලන්න. එතෙන්දි මම දකිනවා දැන් ඔය පෙර නොතිබී මහටගෙන ඉතුරු නැතුව නැති වෙනවා නැත්නම් ඇති වෙලා නැති වුණා කියන දේ දැක්කට අපිට තව අදුගක් තියෙනවා. තාම ඉන්නේ අපි ලෝකෙට අයිති දැකීමේ. මොකද මේ ඇහැ කියන එක කලින් තිබුණේ නැහැ දකින වෙලාවේ. අටගත්තුත් ආයේ මහතකට පස්සේ නැහැ. ඒක නැත ඇත නැත කියන කතාවක් නේද මේ කියලා තියෙන්නේ. එතන මම දකිනවා තාම ඒ කියන්නේ ලෝකෙන් එතර වෙන දර්ශනයට ආවේ නැහැ. මේ ලෝකෙ තියෙන දෙයකට පිට වෙන දෙයක් ඇත්තයි කියන එක තමයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. එතන මේක ගැන අපි ටිකක් කතා කළොත් හොඳයි කියලා හිතනවා. දැන් කතා කරේ තේනවද මෙතන අඩුවක් තියෙනවා කියලා නැත්නම් ඒක දැක්කොත් ඇති කියන මක්කමකද ඉන්නේ කියලා අපි අදහස් ටිකක් විමසලා බලමු. පෙරුවන් තරණයි. අතිරුවන් සන්නයි කොග්‍රී මහත්මය. හොඳයි එතනින් එහෙනම් මම කල්යාණ මිත්‍රන්ට යොමු වෙනනම් ඒ කොග්‍රී මහත්මය පෙන්වා දීපු තැනින් කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් අදහසක් තියෙනවා නම් ගෞරවයෙන් ආරාධනා කරනවා ඉදිරිපත් වෙන්න කියලා. චිත්‍ර මහත්මිය ඔබතුමීට මේ පිළිබඳව කිසියම් අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද? අපි කතා කරන්නේ ධර්ම දේශනා කරනකොට අපි දන්නවනේ බෞද්ධයන්ට නෙමෙයි ධර්ම දේශනා කරේ. මේ අපි ඇත්තටම දැන් අද අපිට කොග්ගලගේ මහත්මයා සිතිවිලට විස්තර කරන්නේ ධර්මය අහන අයට. ධර්මයේ තේරුම් ගන්න උත්සුක වෙන අයට. අපි මේකේ ප්‍රශ්න දන්නව නැති කෙනෙක් ඉන්නේ අපි මේ පැත්තට පොඩ්ඩක් කතා කරමු. හොඳයි කියලා නිකමට හිතන එක අනවශ්‍ය අදහසක් මේ වෙලාවට කියලා තේරෙනවා. තේරුම් ගන්න. චිත්‍රමාදී මට හරියටම පොඩ මාදිශක් කිව්ද දන්නේ මට හරියටම අදහස් වුණා මොකද්ද කිව්වේ කියලා. මේ දැන් සම්බන්ධ වෙච්ච කල්ලාන මිත්‍රෝ මයික් මියුට් කර ගන්නෝනේ. ඒක තමයි මට තේරුණා විදිහට කියන්නද නේ? ආ කියන්න කියන්න. ඒක හොඳයි බොහොම සමාජ සමාජ වල කියන්නේ. ආ දැන්පත් ඉදිරිපත් කළා දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ බෞද්ධයන්ට නෙමෙයි. අපි දන්නවා බුදු කෙනෙක් පහළ වෙනකොට කිසිම බෞද්ධයෙක් නැහැ. ඊට පස්සේනේ බෞද්ධ ත්‍රිස තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වන් හිතන්නේ බෞද්ධයන්ට නෙමෙයි ධර්මයේ දේශනා කළේ. අද තමයි ඉතින් අපේ බෞද්ධ පිරිස ඉන්නේ මේ අපි බෞද්ධ කියලා අපි හිතාගෙන ඉන්නවා. ඉතින් මේ එක හිතාගත්තේ කොහොමද කියලා ඒක වෙනම හොයලා බලන්න. දැන් මම අපි මේ නම යොදාගත්තට දැන් මෙතන මන් දකින්නේ මේ සහමක් අහලා මේ දර්ශනේ එනකන්, ඒ කියන්නේ සම්මා දිට්ඨිය නැත්නම් ලෝකෝත්තර දැක්ම, ලෝකෝත්තර මාර්ගයට එන සම්මා දිට්ඨිය ඇති වෙනකන් අපිට පොඩි ලේබලයක් දාන්න වෙනවා මේ පෘථග්ජනයි කියලා. ඒකට මම ඒ කියන්නේ මේවා මේ වචන අල්ලගෙන මේ තර්ක කරද්දී ඒවා මේ අදාහකයෙන් ගත්තොත් මම හිතන්නේ අරි මාර්ගයට වැටුණාට පස්සේ තමයි නියම බෞද්ධය කියන නම සුදුසු වෙන්නේ කියලා. ඉතින් ඒක කනති කෙනෙක් ඒක මේක අදහස් තියන්න පුළුවන්. එතකොට මේ ආර්ය මාර්ගයට පැමිණෙලා නැති අයට තමයි ඇත්තටම බුදුදහමෙන් ප්‍රයෝජනේ ගන්න තියෙන්නේ. එතකොට අපිට මේ සම්පත්තිය ලැබිලා තියෙනවා කියන සම්පත්තිය. මොකද දහමක් අහන්න බුදු කෙනෙක් දේශනා කරපු දහම අහන්න. එතකොට අපි ඒකෙන් ප්‍රයෝජනේ ගන්නවා කියන්නේ මේ ආර්ය මාර්ගයට වැටීම සඳහා අවශ්‍යදී තේරුම් ගන්න එක. ඒ සඳහා තමයි මම කියන්නේ මේ ධර්මයේ සාකච්ඡා කරන්න ඕනේ කියන එක. මම හිතන්නේ මේ වගේ අදහසක් මේ මතු කරන්න ඇත්ත චිත්‍රමහත්මිය. අපි මෙතනින් බලමු. දැන් මම මේ පෙන්වන්න හදන්නේ දැන් තව ඊට වඩා සරලව කිව්වොත් මේ ඇහැ ඇති වෙනවා නැති වෙනවා කියලා බලන්න පුළුවන්. ඒ දැකීමේ සිද්ධියදී ඇහැක් ඇති වුණා නැති වුණා. මම හිතන්නේ එතෙන්ට දැන් ගොඩාක් අය අවබෝධයකට ඇවිල්ලා තියෙනවා. මේක පෙරණක වීම හට ගන්නවා, ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන එක. දැන් මම මේ ප්‍රශ්න කරන්නේ ඒ ඇති වෙනා නැතිවීම. දැන් මේක කලින් තිබුණේ මේ දැකීම මොහොතේදී තමයි මේක තියෙන්නේ. ආයේ මොහොතකට පස්සේ නැහැ කියන මේ ඇහැ ගැන කතා කරන ටික ඇතිද මේ විදර්ශනයේට? නැත්නම් ඇත්ත ඇති හැටි දකින්න ලෝකෙන් එතර වෙන්න? නැත්නම් ඊට වඩා එතන වෙනස් පැත්තකුත් තියනවාද? දැන් මම මේක මදි කියලා මම මේ කියනවා. මම කියන්න හේතුව තමයි මේක කලින් තිබුණ නැහැ, දැන් තියෙනවා, ආයේ නැහැ කියන දර්ශනයකට වැටිලායි තියෙන්නේ. ඉතින් මේ නැත ඇත නැත කියන එක. ඒ මම මේ කොහොමද කියන්නේ? මම යෝජනා කරනවා ඒක තාම මේ බුදුරාමතුරෝ පෙන්නපු වෙර දර්ශනයට ඇවිල්ලා නැහැ. මොකද අර කච්චානගත සූත්‍රය කියවනේ නැත ඇත නැත කියන්නේ මේ දෘෂ්ටියෙන් කියලා ලෝකෙටයි කියවදේ. සමුදේවත් සම්‍යප්ප්‍රඥාවෙන් දැකලා නැහැ, නිරෝධේවත් සම්‍යප්ප්‍රඥාවෙන් දැකලා නැහැ කියන මට්ටමක්. ඒක එතනින් එහාට දෙයක් මේක තියෙන්න ඕන කියන පැත්තක් තමයි මම මේ කියන්න හදන්නේ. එතන තමයි මම කියන්නේ අදහස් තියනා නම් ප්‍රකාශ කරන්න කියලා. පෙරවන් පරණ පෙරවන් තමයි දලොත් මාත්මයාසා පොබගේ මාත්මයා මට පොඩි පැහැදිලි කිරීමක් කරගත සඳහයි කියලා හිතුණා. දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා දැන් ආයතන, ඒ කියන්නේ ඇතිවි නැතිවි යන බව, ඒ කියන්නේ ඇස වගේ දේවල්. එතකොට ඔබතුමා කියව ආකාරයක නැත්ත ඇත නැත යන ඒ තුන් ආකාරයකට තමයි අපිට තේරුම් ගන්න වෙන්නේ. ඒ වගේම ධර්මයේ තියෙනවා ඒ අන්ත ප්‍රතික්ෂේප වෙනවාට ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට කොහොමද තේරුම් ගන්න මේ සමාන ප්‍රීති මාත්‍ය පොඩ්ඩක් ඉන්න අන්තිම චුට්ට අපිට ඇහෙන්නේ නැතුව ගියා. මේ අතුවාගේ කාලය තිස්සේ මයික් එක ප්‍රශ්නය වانيه අපරාධ හොඳටම හොඳ ප්‍රශ්නයක් උතුමාහන් ඉතාලි වැදගත් ප්‍රශ්නයක්. අරිම සතුටුයි ඔබතුමා කතා කරන එක. මම මෙතන වැඩිපුර කතා ගන්න මයික් එක පොඩ්ඩක් හදාගන්න. මේ හදාගෙන ඉන්න අන්තිම කොටස අපිට ඇහුන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අපිට මේ අතනත් කියන අන්තයක් කට යන්න එපා කියන අර්ථේ කියනකොට මම හිතන්නේ එතනින් එහාට අපිට ඇහුන්නේ දැන් හොඳයිද දැන් කතා කරන්න පුළුවන්ද? දැන් කතා කරනවා. ඔව්, එතකොට මගේ ප්‍රශ්නය මේකයි පොඩ්ඩක් මාත්මය. එතකොට අපේ බුද්ධාමයේම ඒ දෙකම සඳහන් වෙන්නේ, ඒ කියන්නේ පෙර නොතිබී නැතිවී නැතිවී යන බවවත්, එතකොටම ඒ අන්ත බවත් ඔබ සඳහන් කළා. ඒ කියන්නේ දැනවත් ඒ අන්තයම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට අපි කොහොමද මේ දෙකම ධර්මයේම තියෙන නිසා ඒක කොහොමද තේරුම් ගන්නෙ කියන එක පොඩ්ඩක් සඳහන් කළොත් හොඳයි කියලා හිතනවා. තේරුම් ගන්න. ඔව්. ඒකම තමයි මම ප්‍රශ්නේ නතු කළේ. දැන් හොඳයි මම ඒක වෙනනම් තව ටිකක් ඉස්සරහට කියන්නම්. ඒකේ දැන් අපි මෙහෙම කරුණතුත් අහලා තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ අපිව ගෙනියන්නේ ටිකෙන් ටික ගැඹුරට කියලා අර පහාරාද සූත්‍රයේ වගේ මොහොදු එරළ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යන්න තියෙන ධර්මයක්. මේක ක්‍රමක්‍රමයෙන් ඒක නැති ප්‍රඥාව වැඩෙන්නේ ක්‍රමක්‍රමයෙන්. ඉතින් මේකේ දැන් සමහර දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි ඉන්න මට්ටමින් තව ටිකක් එහාට ගෙනියන්න. උදාහරණයක් ගත්තොත් අපි දැන් කායනුපස්සනාව යටතේන දෙතිස් කුණක බැලීමක් තියෙනවා. එතකොට මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ මේ කොටස් 32කින් නේද කියලා ඒක බුද්ධ දේශනාවට. ඒක බලන්න කියනවා. හැබැයි ඒ බැදීමෙන්ම නවත්වනවද? දැන් අපි දැන් කෙස්ලම් නියදත් වගේ කොටස් ටිකක් තියෙන්නේ. අන්න එතකොට මේ එහෙම තියෙන තැනකයි ශරීරයක් පනවලා තියෙන්නේ. එතකොට අපිට ශරීර සංඥානේ නෙදෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් කැඩෙන කෙස් ටිකක් තියෙනවා. හැබැයි තාම අපි ඉතුරු වෙනව නේද? කෙස්ලම් නියදත් කියලා කොටස් ටිකක් තියෙනවා නේ. ඒවම ආවා. දැන් එතකොට එතනින් එහාට තව ටිකක් ගෙනියන්න තව ක්‍රමයක් ඕනවි සමහර කෙනෙකුට. ඒක ගැන උදාහරණයක් විදියට කෙස්ලම් කියන්නේ මොනවද? ඒක සතර මහා ධාතු කොටන්නේ. කියන බලන්න පුළුවන්. දැන් එතෙන්දී අපි කිව්වොත් එහෙම කවුරු හරි තර්ක කළොත් ඉන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවානේ මේ ඒකෙත් කොහොමද බැලුවාම ඇති කියලා ඒක කරන්න කියලා. ඇති කියන වචනේ කියලා නෑ නේද? මේ භාවනාව කරන්න. ඒක මොකටද තව භාවනාවක් කරන්නේ කියලා එහෙම ප්‍රශ්න කරන්න පුළුවන්. ඒක එතන තේරුම් ගන්න ඕන මේ බුද්ධ දේශනා තියෙන අර එක එක මානසිකත්වින් අය ටිකෙන් ටික එහාට ගෙනියන්න. ඒ විදිහට තමයි මේ අපේ ප්‍රීතිනාත් මම දකින්නේ. දැන් මෙතන මේ අපි මුලින්ම සමහර විට මේ ඉස්තර හිතිය නැත්තන නෙමෙයි දැන් මේ පෙරණ පිළිම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය තේරුම් ගන්නකොට ඉන්නේ. ඒ ඊට කලින් සමහර විට මේ තියෙන හැක් වෙනස් වෙනවා අනිත්‍යයි කියලා බලබලා හිතිය වෙන්න පුළුවන්. මේ හැයකින් කාලයක් යනකොට පේන්නේ නැතුට යනවා වෙනස් වෙනවා. ඒ වෙනත් ඒ දහනාවක් කරන්න ඕන. ඒකට දැන් විත වඩා එහාට යන නිමනක් වෙනවා නෑ මේක. එහෙම දෙයක් නෙමෙයි මේ දැකීමේ සිද්ධියදී හටගත්ත ඊට පස්සේ ඉතුරුවක් නැතුව නිරුද්ධ වෙන දෙයක් කියන එක. ඒක එතකොට අරකට වඩා එහාට දැන් ප්‍රඥාවක් වැඩිලා තියෙනවා. ඒක මම හිතනවා දැන් මෙතන ඉන්න හැමෝම වගේ වෙනත්ම සිලි අරන් ඒක තේරුම් අරන් ඉන්නවා කියලා මම අර සෙන්තුක පෙරට හැව ඒකත් පැහැදිලි නැත්නම් ඒක අහන්න කියලා එතන හැමෝම ඉන්නවා කියලා මම හිතනවා. දැන් මං පෙන්නන්නේ දැන් එතනෙලොත් එහාට තව දෙයක් මේක තියෙනවා. මොකද මෙතන බැලුවහම අපිට පේනවා සාමාපි නැත කියන මට්ටමෙන් ලෝකෙට අහු වෙලා කියලා. එතන මේක මහත්කට කලින් තිබුණේ දැන් කියනවා තව මොහොතකින් නැහැ. ඒතකොට මේකත් අර පච්චානගත සූත්‍රයෙන්ම බලනකොට මේ දහමට ගැලපෙන්නේ නැහැ. එහෙනම් තව එහාට අපිට ප්‍රඥාව වඩන්න තියෙනවා. ඉතින් මෙතන මේ අපිට වැරදිලා තියෙන තැනක් තමයි දැන් අපි බලන්නේ. මේ කතා කරන්නේ ඇහැ ගැන නේද? නැත්නම් චක්කායතනය ගැන. එතකොට ඇහැ කලින් තිබුණේ නැහැ. ඇහැ දැන් තියෙනවා. ඇහැ තව ටිකකින් නැහැ. එතකොට මෙතන මේ කතා කරලා තියෙන්නේ ඵලයක් ගැන විතරයි නේද? මේ ඵලය ඇත කියන ඵලය ඊට කලින් තිබුණේ දැන් තියෙනවා. තව ටිකකින් ආයෙ නැහැ. එතකොට මේ ඵලය නැත, මේ ඵලය ඇත, මේ ඵලය නැත. දැන් ඔතන අපි හේතුවක් ගැන සමුදයක් ගැන කතා කරලා තියනවාද? ඒ සමුදයක් දකින්න කිව්ව මේ පටිච්චසමුප්පාද ධර්මයක් අවබෝධ කරන්න පුළුවන්ද? එතකොට අපි මේ ඵලය හේතුවෙන් වෙන් කරලා නේද මේ බලලා තියෙන්නේ? අපතන අදගත් තියෙනවා. අපතන තමයි මේ ඊළඟට හදා ගන්න ඕන තැන විදිහට මම දකින්නේ. ඒ කියන්නේ තව ගැඹුරකට යන්න පුළුවන්. එහෙමනම් අපි ඇස තියෙන එක දැන් හැමතැනම ඒකක් තියෙනවානේ. දැන් ඇස ඉරිසිඟ දකින්න ඕන නම් ඇහැම්පත්ත ඇහි සමුදේ මොකද්ද ඇහි අත්ංගමේ මොකද්ද කියලා ඕනක් ඇති කරගන්න ඕන. ඒක ඕනම මේ ලෝකෙට ඇවිත් ඕනම දෙයකට ඒ දෙය කරන්න කියලා තියෙන්නේ මේ පංචස්පාදානස්සන්දේතම. එතෙන් ඇහැ කියන්නේ රූපයක්නේ. ඇහැට අරමුණු වෙන දේ බහිද්ද ආයතනෙත් රූපයක්නේ. එතකොට මේ දෙකම මේ අජත්ත බහිද්ද දෙක අපිට නුවණින් බලන්න වෙනවා. නුවණින් බලනවා කියන්නේ හැම තිස්සම ඒකේ සමුදය හොයාගන්නවා. ඒ සමුදය හොයාගත්තොත් තමයි අපිට ඊළඟ නුවණ එන්නේ. ආ මේ සමුදය තියෙන කන්නේ ඔක තියෙන්නේ සමුදය නිසානේ හටගත්තේ. සමුදය යෙදුන්නේ නැත්නම් ඔක උපදින්න බැරි ධර්මතාවයක්නේ කියන එක. ඒකට එතන තමයි අර හේතුඵල සම්බන්ධෙයි පටිච්ච සමුප්පන්න ධර්මතාවයයි තියෙන්නේ. ඒකට කෙනෙක් පටිච්ච සමුප්පාදේ දැක්කොත් මේ ධහම දැක්කා වෙන්නේ. ඒකට ඒ පැත්තෙනුත් අපිට ගන්න වෙනවා. දැන් අර ඇහැ ගැන කතා කළාට අපිට ඇහි පටිච්ච සමුප්පන්න බවක් අපි තාම දැක්කේ නෑ නේද? එහෙම නැත්නම් මෙතන අදුජානේ චතුරාර්ය සත්‍යයටවත් මෙතන තාම ගැලපුන්නේ නෑ නේද? අපිට එක පැත්තකින් දැන් ගන්න වෙනවා ඇහැ කියන දේ කියන්නේ රූපයක්. එතකොට රූප උපාදානස්කන්ධ දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නලා තියෙනවා. එහෙමනම් මේක දැන් මේක හටගන්න මොහොතේ දුක හටගෙන තියෙනවා. මේක මොහොතකට කලින් සිදිලා නැහැ, මොහොතකට කලින් මොහොතකට පස්සෙත් නැහැ කියන පැත්තක් නම් තේනවා. හැබැයි තාම අපි දුකේ තමයි ඉව නැතිලා ඉන්නේ. ඒකම තමයි මං කිව්වේ ලෝකේට අහු වෙලා ඉන්නේ තාම මේ ලෝකේ. ලෝකේ පවතින දුක මත. ඒකට ඇත්ත තියෙන දේ අපි අල්ලගෙන ඉතාම ඉන්නේ. ඒකට අහු වෙලා. ඒක පිළිසිඳ දැකලා නැහැ. පිළිසිඳ දකින්න නම් ඔකේ සමුදේ බලන්න වෙනවා, අත්ංගමයේ බලන්න වෙනවා. ඒ කියන්නේ සමුදේ තියෙනකම් තමයි ওই ධර්මතාවය තියෙන්නේ. සමුදේ නැත්තම් ඔහොම දෙයක් විචින්න බෑ. ඒ පිළිතන්න බෑ කියන එක තමයි මම Nirodhe විදිහට දකින්නේ. ඒ කියන්නේ මේ නූපදීන බව Nirodhe නිසා හටගත්තු එක නැති වුණා කියන එක Nirodhe නිවිලි. ඒක අර එතනට එකේ කැලලක්. ඒක ලෝකජයි විශේෂ ඥානයක්. ඒ කියන්නේ සාමාන්‍ය කෙනා දන්නවට වඩා පැහැෙන ප්‍රඥාවක් වැඩිමක්. හදයි. තව එහාට යන්න තියෙනවා මේ පටිච්ච සමුප්පන්න බව දකින්න. එතෙන්දී අපිට හොයාගන්න වෙනවා මේ ආයතනවල සමුදය. දැන් අන්න ඒක ගැන මම හිතනවා ඉස්සෙල්ලා අදහස් ටිකක් ඉනකලා හිටියොත්. ඒකට මේ සලායතනේ සමුදය මොකද්ද කියලා කාට හරි අදහසක් දෙන්න පුළුවන්. හොඳයි. අපි අහලා බලමු ඔයගොල්ලෝගේ මාර්ගය. මම හිතනවා මම කිලින මහත්මයා ඉස්සෙල්ලා මෙන්නම් තිල්න පුළුවන් අපිට අපරාධයක් ඉදපත් කරන්න. අපි එකක් ගමු දෙන්න, එකක් අරගෙන කතා කරන්න. මේ චක්කායතන නැත්නම් චක්කුව. චක්කුවකින් ඇහැ කියමු අපි සිංහලෙන්. ඇහැ දැන් අපි කොබ්බේ මහත්තයා කිව්වා අපි කියනවා නොතිබී මහතගෙන ආටුගත සැනින් නැති වෙනවා කියලා. ඒකට අද නැත ඇත නැත කියන පදනම ගැන තුමා මතක් කළා. එහෙම මතක කිරීමේ දැනගැනීම අඩුපාඩු වෙන්නවා. එහෙනම් කිව්වා අපිට සමුදේ බලන්න කියලා. මතක් ගන්න තියෙන මොකක්ද ඇහි සමුදේ. ඊට පස්සේ මම යොමු වෙනවා පද්ම මහත්මියට. පද්ම මහත්මියගෙන් පසුව සේන මහත්මයාට හොනේ. ඔය තුන් දෙනාට පසුව නැවතත් කොබ්බේ මහත්මයාට. තිල් ඔබට මේ. ඔතරම් තමයි ඇත්තටම ඔය ડોක්ටර් කියන තැන හරි සින්තන. උදාහරණයක් මම කියන්නම්. මම ඇස නැතුව නිකන් දිව දැනගන්න හිතන්නකෝ මේ. චිත්ත දෙයක් දිවේ මේ පාෂුණා කියලා එක පාට මොකද වෙන්නේ? අපි චිත්තයි කියලා අපි දැනගන්නවා. ඒ දැනගත්ත ගමන් ඒ කියන්නේ මේක ඒක ඇතුළා එක පාට මෙතෙක් නැති පිටක ඇති වුණා. දැන් ඊට පස්සේ ඉතුරු නැතුවම නැති වෙනවා තමයි ඒ ස්වභාවයක්. නමුත් අරක රීක්‍රියේට් වෙනවා. ඒ කියන්නේ නැවත ක්‍රියේට් වෙනවා. ඒ කියන්නේ චිත්තයේ දසනේ නැති වෙලා යන්නේ. ඒකටම ඒක ඇති වෙන්නේ නැති වෙන්නේ යනවා. ඒකට එහෙම යනකොට මේක විගත සියම එකක් කියන එක තමයි සාමාන්‍ය පුද්ගලෙක්ට තේරෙන්නේ. දැන් ඒක එතනදී ඒකත් එක්කම මේ කියන්නේ විවිධතරම් නෙමෙයි එතන මනසක් එකතු වෙලා ඒක දේශයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අපහසු අයින් කරගන්න මනසකට යන්න පුළුවන්. ඒකත් අපි වෙනම ගිහිල්ලා හොයලා ගන්න වගේ ඒ උත්සාහයට යන්න පුළුවන්. දැන් ඒකත් මේ ඒකෝඩ එතන මේ ක්‍රියාත්මක වෙනවා. ඒක අයින් කරගෙන ඉන්නේ කනස්සක් වෙනවා. ඒතකොට දැන් අපි ඒ බලපහම මේ මං හිතන්නේ ඒ ප්‍රොසෙස් එක කොච්චර වේගවත්ද කියන එක අපි දැනුවත් වෙන්න ඕනේ. මොකද ඒ වේගය තුනෙන් තමයි ඒ දේ තේරුම් ගන්න වෙන්නේ. මොකද ඕක ඉතාම වේගෙන් කියන දෙයක්. දැන් අර මත් තේරුම් විදිහට ડોක්ටර් කිව්වේ නැත්ත කියන ඒක නිකන් න්‍යායක් වගේ තර අල්ලගත්තම න්‍යාය උපාදානය කරගැනීමත් එක්තරා විදිහක ලෝක සායිති දැනුමකට යනවා. ඔය ඇත්ත ඉතින් එහෙම තමයි වෙන්නේ. ඉතින් නමුත් දැන් ඔයතන අතන කරන්න කියලා කියන්නේ අර හැම සමයක් ගානෙම හිත යම් අරමුණක දැස ගන්නවාද ඒ ඇස ගන්න අරමුණක සිහිය පවත්වන්න කියලා කියන්නේ මේ ඒ දෙන ක්‍රියාවලිය උපාදාන කරගන්න නැතුව ඒක අපි උත්සාහයෙන් කරන්න වෙනවා මේ කෙලස් තියෙන කෙනෙක් ඒවා සොල්ල හොඳයි නะ පද්ම මහත්මයාට කලින් පොඩ්ඩක් බාධා කරන්න මොකද මට මේ ටික අමතක වෙන්න පුළුවන් මොකද මේ පිළින මේ බොහොම වැදගත් අදහස් ටිකක් ඉදිරිපත් කළා මේ අර සිත් දැනෙනකොට ඒක එතනින් ඉවර වෙනවද නැත්නම් අපි ආයේ ඒක මේ ටිකට ගෙනියන ගතියක් තියනවාද ඊළඟට ඒකෙන් මිදෙන්නේ කොහොමද කියන එක ඒක හරි වැදගත්. දැන් අපි දැන් අපේ තියෙන පුරුද්ද තමයි ඒක දිගින් දිගට ගෙනියන ගතිය. ඒකට ඒක වැරදි කියලා දැන් හැමෝම පිළිගන්නව නේද? ඒක ඒකෙන් දුකටපත් වෙනවා, සතරේ යනවා. දැන් ඒකේ අපි විදර්ශනය කරන්න තියෙන්නේ තමයි මේ පච්චප්පන්න යෝ ධම්මං සත්‍යපත්ත ඉපත්ති දැන්. මේ මොහොතේ අහුුණ එක එතනම විදර්ශනේ කරලා ඔක කැඩුන්නේ නැත්නම්, කැඩුනද යන්නේ ඔක ඇත්ත දැක්කේ නැත්නම් දිගින් දිගට යනවා. ඒ දිගින් දිගට යන එක තමයි එකක් දහම පැත්තෙන් කිව්වොත් අපි නිමිති ඉතුරු කර ගන්නවා. දැන් ආයතනයක් පාවිච්චි කරලා නිමිති ඉතුරු කර ගන්නවා. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන්නන්නේ ආයතනයක් පාවිච්චි කිරීමේදී නිමිති ගන්න එපා. දක්ුණා රූපන් දිස්වා නැ නිමිත්තක් ගාහි සෝති. එතෙන්ටයි එන්න ඕන. එතෙන්ට එන්න ඕන නම් කරන්න ඕන මොකක්ද කියන එකත් දැන් තිලින යම් සිටි අදහසක් දුන්නා. මේකේ වේගයක් තියනවා. මේක වීදී හොඳට බලාගෙන ඉන්න ඕන. ඒකේ මම දැකන්නේ අර ඇති වෙලා නැති වෙන ගතිය හරි වේගවත්. ඒ වේගේ දකින්න ඕන කියන එක. දැන් එතනත් මම යදහත් පොඩි කතා කරන්න. මේ වේග දෙකීමද මෙතන කරන්න ඕන. ඒ සිහිය පවත්වාගෙන කියන එක තත්යි කරලා ටිකක් අදහස් ප්‍රකාශ කරමු. ඔව්. පෙරවන් සරණයි. පිට්‍ර මහත්මයාරි කවුරු හරි පද්මා මහත්මියගෙන නේද? පද්මා මහත්මිය ඊට පස්සේ කියනවා. හරි පද්මා මහත්මිය. ඔව්. ඒක වන්සල්මයි හැම දිනාටම මට මේක පැහැදිලි කරන්න ශක්තියක් තියෙනවද මම දන්නේ නැහැ. දැන් මෙතන කරන්න තියෙන අත් වශයෙන් මේක සාකච්ඡා කරලා තියෙන නිසා මේ කියන්නේ මේ වේගයක් දැකීමකින් නෙමෙයි. ඒ කියන්නේ යම් කිසිදයක් ඇති වෙනවා නැති වෙනවා කියනද එතන යම් නිත්‍ය භාවයක කෙනෙක් ඉන්න බවක් වගේ යනවා. නමුත් මෙතන සිදුවෙන මොන මේක හේතුඵල ධර්මය. හේතුඵල ධර්මයක හේතු හටගන්නේ නැත්නම් ඵලයක් හටගන්නේ නැහැ. කියන්නේ හේතු හේතුවට තනක් නොදෙන්න ආයත මේ තේරම ලෝකයේ කියන එකේ තියෙන ධර්මතා 12ම ආයතන ගත්තහම ඒ සියම හේතු නිසා ඇති වුණු දේවල්. ඒකත් මෙතන යන්න ඕන ඇති නොවෙන තැනට. ඇති වුණොත් නැති වෙනවා කියන එකෙන් අපිට පැත්තකට වෙන්න බැරි නිසා ඇස් නැති බවට, රූප නැති බවට අතරිය අපෝතේ ජෝ බයෝ කියන මේ ධර්ම නැති බවට යන්න ඕන පිටට යනකොට චරන් සරණයි හැමදාම. ඔය මා සේන මහත්තයාට කියවෙනවා බොහොම පින් පද්ම මහත්මිය මම නැවත ප්‍රශ්න සේන මහත්මියට ප්‍රශ්නික ඇත්තටම මේ චක්කු ගැන කියලම කියන ඇහැගෙන ඇත්තටම කොහොමද ඇහැ කැදෙන්නේ සේනවත් යා හැමදාම අපිට මේ සරල විදිහට කතා ගන්න හින්දා අපි බලමුකෝ දැන් මගේ ධර්මයේ දැන් මම ඇහැ අරගෙන ඉන්නවා මම හිතනවා මගේ පෙරකින් කම සුත්තක කුසල් හින්දා මට මේ ආත්මේ ඇස් පෙනෙන තත්යක් මේ වෙනකොට තියෙනවා ඒක කොහෙට නැති වෙද්දන්නේ ඉතින් ඇස් පෙනිලා ඉපදුනා ඉතින් ඒක හොඳයි මේ මාස ශක්තියන වල වැඩ කරන ඉතින් එතකොට ඒක එකක් නමුත් දැන් මම මෙහෙම බලන් ඉන්නවා එහාට මට ඉස්සරහින් පේනවා මේ දොර සොර පේනවා ඉතින් මේ දොර මට පේනවා කියලා කියනකොටම දැන් ඔන්න ඇස ඇතුණා කියලා අපි කියනවා නමුත් එතකොටම මගේ මේ වයිෆ් එකට කියනවා කෑම කන්නේ නැද්ද කියලා එතකොට දැන් මගේ කන ඇතුණා ඇහි කන දෙකම එකපාරට තිබ්බෑනේ කන ඇතුණා කන ඇතුණේකොට ඇතිවිච කලින් ඇතිවිච දොර සම්බන්ධිත විච නැති වුණා නේද ඊට පස්සේ නැතිවල තිබුණ තමයි කන ඇතුණේ කියලා කනක් තිබුණේ දොර බලන වෙලාවයි ඊට පස්සේ ඒ යහපු කන නැතුණා ඊට පස්සේ මම මේ ඔයගොල්ලොත් එක්ක කතා කරනවා එතකොට මගේ කටින් වැඩ ඔය විදිහේ ඔය ඇතුණත කතාව අපි තේරුම් ගන්න අන්න ඔතෙන්දී ඇතිවිච කන ගැන කතා කරොත් එහෙම නැත්නම් ඔතෙන්ද ඇතිවිච ඇහැ ගැන කතා කරොත් කොග්ලි මහත්තයා කිව්වා ওই කතාව දැන් අපිට තේරෙනවා ඔය ඇහි සමුදේ මොකද්ද කියලා කියන්නේ කියලා අනේ මට තේරෙන්න තියෙන දාන්නේ කොහොමද මගේ ඒ ඇහි සමුදේ මම තේරුම් ගන්නෙ මේ උදාහරණ සරල උදාහරණකින් මට කියන්න කොහොමද ඒ ඇහි සමුදේ මම තේරුම් ගන්නෙ සේන මහත්මයා සේන මහත්මයා ඔබම හොද ප්‍රශ්නයක් දැන් මට තේරෙන විදිහට දැන් ඇස කියන එක ඇත්තනස කියන විදිහට නෙමෙයි මම තේරුම් ගත්තේ ඇස්ටි වෙනවා ඒ වගේම නැති වෙනවා කියන එක ක්‍රියාවලිය. ඒ විදිහටම මම තේරුම් ගත්තේ. ඉතින් ඒක මම දැනගෙන ඉවරට තියනවාද කියලා කොහොමද මම හිතාගෙන ඉන්නේ මේ ඇති වෙනවා කියන එක ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලිය දැන් බුදුහාමුදුරුව අපිට දේශනා කළේ ක්‍රියාවලිය බලන්න කියන එකයි. ඉතින් මේක බලහගෙන යනකොට මේක ඇති වෙන්න හේතුවක් තියෙනවා. මේ ඇස කියන ඒ දැන් දලුවත් මහත්මයා කිව්වා වගේ දොර දිහා බලාගෙන ඉන්නකේ හේතුවක් තියෙනවා. මේ මොකද ඇස දිහා දොර දිහා බලන්නේ ඒක පේන්නේ ඒක මොකද ඒක හේතුව. ඒ හේතුව බලන එකදී අපිට එතෙන් දිස්සිත දිහත් බලන්න සිද්ධ වෙනවා කියලා මට තේරෙනවා මගේ දැනුමට. ඉතින් මේ ඇතිවීමේ ක්‍රියාවලිය මේ ඇත නැත කියන එක නෙවෙයි ඇතිවීම කියන ඒ ක්‍රියාවලිය සිදුවෙන හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අපේ සිතේ තියෙන මට තේරෙන විදිහට මේ කාම ශක්තිය, උපාදාන ශක්තිය කියලා සමහර වචන කියන්න පුළුවන්. නමුත් කොහොමද ඒකට ඇලෙන ගැතිය කියන්න පුළුවන්. ඒකට අපි මගේ තියෙන මොකක් හරි ඇලෙන ගැතියක්. ඒක තමයි සබ්බ ලෝකේ අනිබිරන්ත සංඥා කියලා අපි කරන්න හැදපු එක. ඒ විදිහට ඒකට ඇලෙන ගැතිය තියෙන නිසා තමයි ඒ සංඥාව ඇතුළේ මේ හැඳිනීම තියෙන නිසා තමයි මේ දොරට ඇස කියන එක ඉදතුනේ. ඉතින් මේක නැති වුණොත් අපි ඇස නැති කරන්නේ පෙනීම ඇති වුණාට ඒ ඇලෙන ගැටිය තමයි නැටික් වෙන්නේ. ඒක තමයි මම හිතන්නේ නිරෝධය කියන එකත්. මොකද ඇස නැති කිරීම නෙවෙයි නිරෝධය කියන එක මම තේරුම් ගත්තේ. මම තේරුම් ගත්තේ නිරෝධය කියලා කියන්නේ ඒකෙන් ඇති වෙච්ච ඒ ඇලීම කියන එක නැති කිරීම කියන එකයි. ඒ විදිහටයි මගේ තේරුම් ගැනීම තේරුම් ගන්නයි. එහෙනම් හොඳයි මොනවද ඒකට හැබැයි මගේ මේ ඉස්සා තියෙන දොර ඕගොල්ලෝ බැලුවොත් එීම මම හිතන්නේ ඕගොල්ලෝ කැමතියි කියලා. මම ඒක අල්ලගෙන හරි එහෙම නෙමෙයි. ඉතින් මම මේ අල්ලගත්ත කතා අල්ලගෙන නැහැ දැන් දොර එහෙම ඒකට දොර මට පේනවනේ. ඒකට මගේ ඇහැ තුන නැති වෙලා අල්ලාගත්ත කියන එක අල්ලාගන්න මොන දෙයක් ඇති වෙන. අල්ලාගන්න මොන දෙයක් ඇති වෙන. ඒකයි ප්‍රශ්නේ. තේරුම් ගන්න එක නේ මම එතෙන්ද තේරුම් ගත්තේ අල්ලා ගැනීමම නෙවෙයි ඒක ඇලීම කියන එක. දැන් මොකද ඇලීම කියන්නේ? දැන් ඇලීම කියන එකයි අල්ලා ගැනීමේ දෙකක් තියෙනවා. දැන් අපේ ගොරහවුඩු කමත තමයි අපි අල්ලා ගන්නෙ. ඇලීම කියන එක ඒකේ තියෙන ශක්තිය. සිත කියන එකට අල්ලා ගැනීමක් නැතුව සිත පවත් ගන්න බෑ අපිට. ඒක තමයි අපිට තියෙන සිතේ තියෙන ගැටිය. ඉතින් මේක හැමතිස්සේ මේ අල්ලා ගැනීම කියන ඒ ඇලීම කියන ගැතිය සිටේ ඇති වෙන එක ධාතු ශක්තිය නැත්නම් ඒ ශක්තිය නිසා තමයි ඒ ක්‍රියාව වෙන්නේ ක්‍රියාව සිදු වෙන්නේ කියන එකයි මම දෙනවා කියන්නේ මම කරනවා නෙවෙයි කවුරුත් කරනවත් නෙවෙයි නමුත් ඒකේ තියෙන ශක්තිය නිසා ඒ ඇලීම සිදු වෙනවා කියන එකයි මම තේරුම් ගන්න තියෙන්නේ තේරුවාසනේ මම උඩ උපාදින්න කියන தත්ත්වෙ වෙන්නේ නේද මේ හොඳයි ඔබතුම හරි දැන් විභංග අපට මේ බලනකොට කියනවා හැම ඒ දස ආයතන විදිහට වෙන් කරන තැන්වල මේ ඒ ආයතන වල උපාදීන ලක්ෂණේ තියෙනවා කියන එක ඉතින් ඒක හරි. ඒ මම හිතනවා ඒකත් හොඳ පැහැදිලි කිරීමක් තුමා කරේ අපිට ඔගොල්ලෝ වාග්නේ ඔබතුමා නැවතුම එන්න. මේ ඕකේ තවත් ප්‍රශ්නක් තියෙනවද දන්නේ දැන් ඒ කියන්නේ දැන් මම මේ ධාතු ස්වරූපයක් බැලුවොත් එහෙම දැන් මගේ මේ මාසසත් හැකියාවක් තියෙනවා කිසියම් දෙයක් ග්‍රහණය කරගන්න. ඒකේ ඇසේ ලක්ෂණයේ ඇසක තියෙන හැකියාව. ඒ හැකියාව ඇතුළ තමයි මම ඉපදුනේ. ඒත් ඒක ලක්ෂණේ ඇහැට යමක් ඉස්සෙන් රූපයක් පටවියාපෝතේ යෝනිය හදිච්ච කිසිය රූපයක් නෙවෙයි පටවියාපෝතේ යෝනිය හදිච්ච යමක් ඇත්නම් ඒ දේ මේකට ගෝචර වෙනවා. අර පසල් එක කැඩි එකක් වගේ මේ ඒක සෙට් වෙනවා. එතකොට මේ ගෝචර වීම එකේ ධාතු මේ ලක්ෂණේ. ඒක මම කවතුනන්නත් ඒක වෙනවා. හරියට වහිනකොට වහින එතනක් යට කෝපයක් තිබ්බොත් කෝපය වතුරින් පිරින්න එක වලක් කරන්න බෑනේ. ඒ වගේ දෙකේ හැකියාව නිසා ඒක වෙනවා. එතකොට මේ නමුත් ඒක ඊට පස්සේ මම මේක මේ දොර කියලා මම කියන තැනට එනකොටම මම ඔන්න මගේ පෙර දැනුමක් ගෙනෙල්ලා සංඥාවක් ගෙනෙල්ලා මේක දොර කියලා. අනේ එතකොට මම ලෝකයා බැඳුනා වෙනවා කියලා මට හිතෙනවා. එතකොට මම ලෝකයා බැඳුනා වෙනවා. එතකොට මම මේ ඔන්න ඇහැක් හදාගත්තා වෙනවා කියලා. ඒකද සමුදේ ඇහැ හදාගෙන එමුට. එහෙමනම් ඒකද සමුදේ උනේ මම මේ සංඥා වන් සහිතව මේ ඩොක්ක මේ දේ හඳුනා ගැනීමද මම දන්නේ ඒක ආරම්භයක් වේද කියලා ඉතින් එහෙට සාකච්ඡාවකට එහෙම නැත්නම් ඒ තව ටික කවුන්ට් එකක් විස්තර කරගන්න කැමති ඒ සම්බන්ධයෙන් කොග්ගලික මහත්තයාට නම් සම්බන්ධයෙන් හැදුණු දේවල් කියලා අපි කතා කරලා තියෙනවා. එතකොට මේවා ලෝකයටයි අයිති දේවල්. එතකොට ලෝකෝත්තර පැත්ත අපි බලනකොට මේ ඇස් දෙකෙන් මට පේනවා කියන එක ලෝකයට අයිති දෙයක්. එතකොට තවත් අපි කතා කරලා තියෙනවා දෙයක්. සින්නම් සංගති පස්සෝ අහුත්වා සම්බූතං හුත්වා නපවි භවිසති කියලා. සමුදය කියන තැන තියෙන්නේ දැන් ධර්ම අසගත්තහම මේ වර්ණ ගන්ධ රස රෝග කියලා ඇහැට පුළුවන්කම තියෙන්නේ වර්ණ රූපයක් වර්ණයක්. රූපයක් නෙවෙයි වර්ණයක් ගන්න විතරමයි. එතකොට මේ ඇහත් රූපයත් හටගත්ත තැනක විඥාණය එතෙන්ට එකතු වෙනකොට ඒකට කියනවා පස්ස කියලා. ඒ තුන් දෙනා එකතු වුණු තැන තමයි අපි සාකච්ඡා කරනකොට කියනවා එතනින් යම් කිසි දෙයක් විද්‍යමාන වෙනවා. ඒ විද්‍යමාන වීම සමානයි ගහකුත් ආලෝකයක් මහ පොළොවක් තියෙන තැන මහ පොළොවට හැවනල්ල වැටෙනවා. ගහේ හැවනල්ල. එතකොට ආලෝකය නැත්තම් ඒක වැටෙන්නේ නැහැ. පොළව නැත්තම් වැටෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ උක්තවතාවක අහන්නවා ස්වාමීන් වහන්සේගෙන් දැන් නැගෙනහිරින් එන ආලෝකය නැගෙනහිර ජනේලයෙන් ඇතුළු වුණාම කොහටද මේක වැටෙන්නේ? එතකොට කියනවා බස්නාහිර භික්තිය දකිනවා කියලා. බස්නාහිර භික්තිය නැත්නම් එහෙනම් ඉතින් පොළොවේ වැටේ. පොළොවක් නැත්නම් ජලයට වැටේ. ජලයක් නැත්නම් එතකොට කියනවා එහෙනම් ඒක ඇති නොඇති උනාවේ. එතකොට හේතු නැති වුණු තැන ශක්තියක් ඇති වෙන්නේ නැහැ කියන එකයි එතනින් කියන්නේ. එතකොට දැන් ඇහෙන් ඇහත් රූපයක් විඥානයක් හටගත්ත තැන යම් පිළිදයක් ඇති වුණා නම් එක ඇහෙට කියන්න බෑ මම මේක දැක්කයි කියන එක. මේ ඇහෙට පේනවා ශක්ති අන්නාදී ඉස්සරහට ගියාම පැටෙන ඡායාව වගේ තමයි අන්නාදී දන්නේ නැහැ එතන වැටෙන්නේ මොකද්ද කියලා. ඊට වඩා කිසිම වෙනසක් එතන නැහැ කියනවා. එතකොට සංඥාවෙන් අල්ලන්නේ මේක පස්ස වුණාට පස්සේ සංඥාවෙන් අල්ලන්නේ සංඥාව දැකපු දෙයක් නෙමෙයි. එතකොට ඔබතුමා කියන දොර අපි බලන්න ඕන ඇත්තට මොනවද දකින්න පුළුවන් කියලා. එතකොට ඒකත් අපි බුදු පියාණන් වහන්සේ කියන සම්තාව තියාගන්න ඕන. තියාගෙන බුදුරජාණන් වහන්සේ කියන්නේ වර්ණයක් විතරයි ඒකට දකින්න පුළුවන්. ඒකට දොරවල් දකින්න බෑ. ඒකට අහුනේ නැහැ. එහෙනම් අත්ේ මායාවකට අහුවෙයි කියන කව එතනින් දැනගන්න ඕන. ඇත්තට පිනුනුදේ ඇස දුකෙන් ඇත්තට කියන්න බෑ මොකද දැක්කේ කියලා. එහෙනම් මෙතන දොරක් වෙන්නේ කොහොමද? එපෙනෙන්නේ එහෙනම් ඒක මනෝමයට කිහිල්ලා මායාකාරය දෙයක් හදලා අපේ ඉදිරියෙන් තිබ්බා මේක දොර කියලා. එතකොට ඔබතුමාම කිව්වා මේක අපේ පෙර කුරුදු කියලා. හරි ආශ්‍රවනේ ආශ්‍රව තියෙන ලෝකයක් තුල. ඉතින් මම දැන් ගොඩක් වෙලා කතා කරලා තියෙනවා. ඔව් හොඳයි බොහොම ඔබතුමේ කතා කරද්දී බොහොම සත්‍යයක් ඇත්තනම සම්පූර්ණ එකයි කිසිම ගෙතුමන්නේ ඒක හරිම හොඳයි. මේ අම්මට ඕනකම තියෙන කොග්ලික මහත්තයාගේ ඉතුරු ටිකට අවතීනයක් ගන්නයි අපිටම ඔබතුමා කිව්ව ඔබතුමේ කිව්ව දේ බොහොම ආලෝකයක් ලැබුණා ඒ කොටසට. අපිට ඕනේ දැන් ඊතුමා අපිට කිව්වාද නැත කියන ඒ දැනුමින් ඔබට ගිහිල්ලා කොහොමද චක්කේ සමුදේ දැනගන්නේ කියලා. ඉතින් ඒකයි මම චක්කුවේ ගැන අපි කතා කරනකොට අපි ඇත්තටම කතා කරමු අපි චක්කේ සමුදේ දැනගන්න ඕනේ කියන තැනින් සාකච්ඡා ඉවර නොකර මොකද්ද චක්කේ සමුදේ? මොකද්ද සෝතේ සමුදේ? කියන එක ටිකක් මට යන්න කැමතියි. ඒක තමයි අපිට මේ කල්යන චොක්කෝම විවිධාකාරයේ තියෙන අදහස් දැක්වා. දැන් මම හිතනවා නැවතත් අපි කෝගලගේ මහත්තයා යොමු වෙනවා කියලා. හොඳයි නම් දැන් ගත් වැඩගත් සදහස් ඉදිරිපත් වුණා. මේ යතරින කමත කැන්න කලින් දරුව සමහත්තයා මතක් කළා වැඩගත් වචනයක් උපාදින්න කියන එකත් ඒකත් මම මතක තීරුම් ගන්නම් ගාක් උදව් වෙනවා කියලා මම හිතනවා. මොකද අපි අමතක කරන තැනක් සතර මහා ධාතුව කියලා කතා කළාට ඕක උපාදින්න කියන එක අමතක කරනවා. ඒක එතනත් වෙනම සාකච්ඡා කරන්න ඕන තැනක් කියලා මම හිතනවා. ඒක අපි පස්සේ වෙලාවක ගමු. මේ හැබැයි අවබෝධයට ඒකත් අවශ්‍යයි කියන එකත් පොඩ්ඩක් පැත්තක තියාගන්න. දැන් අපි බලමු මේ සමස්තයගෙන උදාහරණේ දොරක් දොර පේනවා. දැන් දොර තියෙනකොට ඊළඟට සබ්දයක් අහනකොට ඒකෙන් සබ්දේ ඇහෙනවා. ඒතර කවුද කතා කළා ඒ ඇටෙන්ට දෙයියදී. දැන් ඒ වෙනකොට දොර නැහැ. මොකද දැන් අපි සබ්දෙට සෝතායතනෙ මේක දිහා තියෙන චක්කායතනෙට අදාළ ඒවා නැති වෙලා. ඒතකොට මෙතන දැන් අන්න ඇතිලා නැති වෙන බොහොම වේගෙන් සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. හැබැයි අපි දැන් කිව්වා ඊට කලින් මොහොතක් නෙමෙයි පස්සේ මොහොතක් නෙමෙයි දැන් මේ මොහොත ගැන මේ මොහොත තමයි බුදුරජාණන් වහන්සේ විදර්ශනය කරන්න කියන්නේ. කච්චුප්පන්න යෝධම්මන් සත්තරත්ත විපස්සති. එතකොට මේ මොහොත නැති වුණා ඊළඟ මොහතාව කියලා එහෙම මේක මන් දකින්න extra විදිහක පැන පැන ගියාමත් එතකොට මේ මොහොතේ විදර්ශනය කරන්න මේ මොහොතේ මුලාව හොයා ගන්නවා. එතකොට ඒ දකින ක්ෂණේ සත්තු ඊට මහතකට කලිතුත් නෑ මහතකට පස්සෙත් නෙමෙයි අපිට අදහසක් ආවා ආරෙහි දොර තියෙනවා. ඒ දොර මේ තියෙනවා කියන එකෙන් ගන්න එපා. මේ ඉස්සෙල්ලක් තිබුණා දැනුත් තියෙනා අනාගතෙත් තියෙනා කියන එක නෙමෙයි මම මේ ක්ෂණේ ආරම් කතා කරන්නේ. මේ ක්ෂණේ තුල දකින මොහොතේ දොර තියෙනවා කියලා දැනගත්තා. ඒකව මයික් එකක් ඕන් වෙලා තියෙනවා මං හිතන්නේ. කවුරු හරි මේක කරගන්න. එතකොට මේ මොහොත විදර්ශනය කරන්නේ කොහොමද කියන එක තමයි මම මේ දැන් එන්න හදන්නේ. එතකොට මේ මොහොතේ දොර තියනවා කියලා දැනගත්තා නම් එතකොට දොර අපි ගන්නවා බාහිරයි බාහිර ආයතන. දොර දැනගත්ත ඇත කියන එක අජ්ජත් ආයතන. අපිට අජත්ත බහිත්ත වෙන්නීමක් තියෙනවා. තමයි ඉස්සෙල්ලත් මතක් කළා ඔය වෙන්නීම ආවනම් මේ එක පැත්තකින් ලෝකෙට අහුවිලා අනිත් පැත්තෙන් මම සිහි කළා. මොකද මට සාපේක්ෂව තමයි අජත්ත බහිත්ත වෙන්නේ. මගේ එහෙන් එළියේ තියෙන දොර දැක්කවක දැන් කැමති නැති වුණත් ඕක මම කියන්න ඒක වෙන කාගෙවත් ඇහෙන්නේ නෑ දැකලා තියෙන්නේ නම් අපි මම නැතිනේ දැන්නත් නැතත් පිළිගන්න වෙනවා එතන මේ මමත්වයේ පිහිටිය. සයිදේව සක්කාය දිට්ඨිය පිහිටිය කියන එක. ඒකට ඒකෙන් නිදෙන්න ඔතන විදර්ශනයක් අවශ්‍යයි. පටිච්චසමුප්පන්නය ධර්මන් තත්ත්ව ඉපස්සට. ඒකට මේ විදර්ශනය තුලින් අපිට පටිච්චසමුප්පන්න බව පේන්න ඕන. පටිච්චසමුප්පන්න බව දකින්න නම් ඵලය ගැන විතරක් කතා කරලා දකින්න බෑ කියන එක මම පෙන්නේ. මොකද ඵලය ගැන කතා කළොත් වෙන්නේ දැන් දොර කියන එක ඵලය නම් ඒ දොර ඔయిత කලින් තිබුණේ නැහැ. ඒ මොහොතේ තිබුණා. අපි සද්ධාහන වෙලාවේ නැහැ කියලා ඒ පැත්තකින් දකින්න පුළුවන්. හැබැයි එතන නැත එතන නැත කියන එකට ආයේ අහුවෙලා. ඒකට මේ ක්ෂණේ විදර්ශනය කළොත් හරියට වුණොත් ඔය මතවලටත් වෙන්න බෑ. ඉතින් මේක සමහරෙක් කියන්න පුළුවන් ඒ ඇත්ත නෙමෙයි එතන වෙනස් වීමක් නේ කියලා. මම කියන්නේ වෙනස් වෙන මොහොතේ ඒ ක්ෂණේ දක්වල. මෙහෙ ඇසයි අරහෙ දොරයි පැනවීමක් කරලා තියෙනවා. ඒ පැනවීම තුළ අජත්ත බහිත පෙතිලා තියෙනවා. ඒකේ හේතුව තමයි අපි ඔය දෙකම දැන් ඵලය ගැන කතා කළාට ඇස හෝ දොර හෝ දෙකම නම් ඵලය විදිහට දැක්කේ. ඒක වෙන සමුදේ හොයාගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ දෙන්නන්නේ දැන් ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ කියන එකට යන්න. දැන් අසත් රූපයක් දොරත් රූපයක්. අපි හිතේ දොරේ සිද්ධ වෙන දේවල් කලින් තිබුණ නැහැ දැන් තිබුණා ආයෙ නැහැ කියන එක කතා කළාට සමුදේ පැත්තක් දෙලියේ නැහැ. ඉතින් සමුදේ පැත්තේ දැන් අපි ධර්මයෙන්ම කතා කරන වචන ටිකක් තියෙනවා. ආහාර කර්ම තණ්හා අවිද්‍යා කියලා. ඒවා සත්‍ය විලාමයි මේවා අජත්තායතන දහිද්දායතන හටගන්න. එතකොට ඒකෙත් අපි බොහෝ විට කතා කරයි සංවිධානය කරුවත් තමයි කතා කළා මට අර පෙර පිනක් හින්දා මනුස්සයෙක් දැන් ලැබිලා තියෙනවා. ඉතින් ඒක කර්මයක්. කර්මයෙන් නිසා දෙන එකක් කතා කරනවා. එහෙම නැත්නම් අපිට මේ ආහාර නිසා තමයි ඇතිනේ කියලා ආහාර පැත්තකුත් කතා කරයි. අපිට සංහාව හින්දා තමයි මේක ලැබුණේ. මොකද දිය ජීවිතේ මැරෙන මොහොතේ සංහාව ඉතුරු වුණ හින්දා තමයි අපි මේ මානව ජීවිතයක් ලබා ගත්තේ. සංහාව නැති වුණා නම් උපදින්නේ නැහැ. එහෙම ඒකත් කතා කරන්න පුළුවන්. හැබැයි ඔය තුනේදීම චුට්ටක් නැනින් බලන්න අපි දැන් මේ ලෝකෙට අහු වුණා නේද? ලෝකෙට අහු වුණා කියන්නේ අපි පෙර ජීවිතයක් මෙතෙන්ට සම්බන්ධ කළා, අතීතයක් මෙතෙන්ට සම්බන්ධ කළා. ඒකට අතීතේ නම් සිද්ධ කරපු කර්මයක විපාකයක් නේද? ඒකට අතීතෙත් නම දැනුත් නම ආත්ම සංඥාව එතන තියෙනවා. ඊළඟට සංහාව දැක්කත් පෙර ඉතින් මට තිබුණ සංහාව හින්දානේ මේ මෙහෙ ඉපදුනේ. එතනත් ආත්ම සංකල්පය තියෙනවා. ඒකට ඔය හොයපු හේතු සංහාවකටත් කොහොම පැහැදිලි යටි තාම අපි මේ ලෝකෙට අයිති දෙයක් මේ කතා කරන්නේ. ලෝකෙන් එතර වෙන පැත්තක් නෙවෙයි. පටිච්චසමුප්පන්න බවක් නෙවෙයි. මේ ඇතිකල්ද නෙවෙයි, මේ නැත්තම් මේ නොවේ කියන ධර්මතාවයේ කාර්යය නෑ. එතන බලන්න වෙනවා අන්න දැන් අර අවිද්‍යාව පැත්ත. එතන මම හිතන්නේ පද්ද මහත්මිය කියන උත්සාහ කළා ඒකට කිච්චු වෙන දැන්. දොර කියන එකක් එළියේ කියන එකක්ද අපි දැක්කේ මේ චක්කායතනය ගැන නුවණින් බලනකොට නැත්නම් ඇහි සැකියාව දැක්කොත් අපි දන්නවා ඇහැට පුළුවන් වර්ණ සංඥා වරන් දෙන්න විතරයි. ඇහැට කවදාවත් බෑ දොරක් කරන් දෙන්න. අර කණ්ණාඩිය ප්‍රතිබිම්බ හදලා දෙනවා නිසා කණ්ණාඩියට හැකියාවක් නැහැ. ඇදුවේ මම ප්‍රතිබිම්බද කියලා දැනගන්න. ඒකට අපි අර භෞතික මට්ටමින් හිතුවොත් ඇහැට ප්‍රතිබිම්බයක් හදලා දුන්නාට ඇහැ දන්නේ නැහැ මේ වෙලාවේදී මොන ප්‍රතිබිම්බද කියලා. හරි ඒක කනරාවෝරි. කැමරාව ෆොටෝ ගත්තට කැමරාව දන්නේ නැහැ මොන ෆොටෝ එකද ගත්තේ කියලා. ඒක දැනගන්න තව කෙනෙක් ඉන්නවා. ඒ අපි දන්නවා දැන් එතන ඇටෙන් අරන් දෙන ඒ වර්ණ සංඥාව මන ආයතනෙන් කල්පනා කරලා තමයි ආවේ. මොකද්ද දන්නේ මේ හැදී තියෙන්නේ මේ පාට තියෙන්නේ. එහෙම කියලා හිතන්න ගිහින් අර පෙර අසුරත් උදව් කරගෙන තමයි ওই දොරක් කියන තත්ත්වයට දැනගන්නේ ඒක මන ආයතනෙන්. එහෙනම් අපි මන ආයතනෙන් දැනගත්තු දේ එතන සිහිය නොවන නැති නිසා නේද? එළිය දොරක් වටපත් කරන්නේ. මොකද මන ධර්ම මනෝ විඥාන කියන තැන තියෙනවනේ නෑ. ධම්ම කියන්නේ මනසේ නිර්මාණයක්. ඒක කවදාවත් පිළිදී තියෙන එකක් නෙවෙයි. එහෙනම් මන ආයතනේ ක්‍රියාත්මක වෙච්චි මන ධර්ම මනෝ විඥාන මක්ෂමක් වෙලා තියෙන්නේ. එතන තියෙනවනේ නැති හින්දා අවිද්‍යාව මත ඇත්ත ඇසිකති නොකන්නකම මත නේද ඔය දැක්කේ එළිය දොරක් කියලා අපි තැනෙයි. එතනින් පේනවා දැන් දොරක අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා වන්න සමුදේ පේනවා අවිද්‍යාව. දැන් ඒක අසීත අවිද්‍යාවක් නෙවෙයි. ඒක ඔය දකින මොහොතේම යෙදුන අවිද්‍යාවක් නිසා තමයි අපි බාහිර දොරක් තැනෙන්නේ. මේ දකින ක්ෂණේ එළිය දොර තිබුණා කියලා තැනෙන්නේ අවිද්‍යාව මත කියලා මම කියනවා. ඒක මම හිතන්නේ පැහැදිලි ඇති. මොකද මන ආයතනේ නෙවෙයි දොර කියලා දැනගත්ත. ඒක ආයතනෙන් වර්ණ සංඥාව විතරයි දුන්නේ. වර්ණ සංඥාව කියන්නේ දොර නෙවෙයි. දොර කියන එකක් හිතේ මන ආයතනේ මන ආයතනෙන් හදපු කෙන සිහියනවන නැති නිසා අපි එළිය දොර දැක්කා කියන ලෝකයට අහු වෙන මට්ටමට ගියේ. එතකොට මේ එළිය තියෙන එක හැදුනේ කොහොමද කියලා හොයන්න ගියොත් අපිට අර මට්ටමේ ඔය ආහාර අරවණ ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මෙතන අවිද්‍යාව නිසා සිහියනවන මන ආයතනෙන් කරපු දේ මන ආයතනෙන් දැනගත්තා කියන තැන සිහියනවන නැති නිසා නේද දොරක් පැනෙන්නේ. අපිට මේ ආයතනවලට මෙතන සිහියනවන පිළිපියන අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් එහෙන වර්ණ සංඥාවක් දුන්නා මනසෙන් වර්ණ සංඥාව ගැන කල්පනා කළා. කල්පනා කරනකොට මන ධම්ම ටිකක් හැදිලා ඒක මනෝ විඥාණයෙන් දැනගත්තා. ඒවා හිත ඇතුලේ මේපත් එළියේ තියෙන අල්ලන්න පුළුවන් ඒවා නෙමෙයි. අපි බාහිරේ තියෙන අල්ලන්න පුළුවන් මනායින් හැරෙහි හැදිච්ච දොරක් පාටපත් කළේ අවිද්‍යා ප්‍රත්‍යයෙන්මයි. එතකොට දොරට අවිද්‍යා ප්‍රත්‍ය වුණා කියන එක පේනවා. දැන් ඒකත් මම හිතන්නේ මුගතායට පැහැදිලි ඇති අපි ගොඩක් කතා කරලා තියෙන හින්දා. දැන් මෙතන අපි එන්නවම ඇහි සමුදය. ඒක ඇහි සමුදය ආහාර කර්ම තණ්හා අවිද්‍යා. ඒක ආහාර කර්ම තණ්හා මන ඉස්සෙල්ලා විස්තර කළා. දැන් අවිද්‍යාව හින්දා ඇහැදුනේ කොහොමද කියන දත්ත තමයි හොයන්න ඕන. මොකද මේ අවිද්‍යාව දුරු වීමමයි දුරු වෙන ඥාණයමයි සම්මා දිට්ඨිය කියන්නේ. කියන්නේ දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මාර්ගේ ඥානං කියනකොට තමයි සම්මා දිට්ඨිය එන්නේ. එතකොට මේ අවිද්‍යාවේ අනිත් පැත්ත ඥාණය පැත්තෙන් සත්‍ය ඥාණය පැත්තෙන් බලනකොට එතකොට අපි මෙතන අවිද්‍යාවෙන් ඇහැදුනේ කොහොමද මෙතන කියන පැත්ත පොට්ටක් හොයන්න යනවා. දැන් බලන්න මේ මොහොතේ දොර තියනවා කියලා දැනගත්තු සැටිනම් අපි කතා කළා. දැන් ඊළඟට නුවණින් මේ මතල බලන්න ඕන මේ මොහොතේ ඇහැ තියනවා කියලා දැනගත්තේ කොහොමද? ඒ කොහොමද දැනගත්තේ කොහොමද කියන තැන සමුදේ හම්බ වෙයි. දැන් බලන්න ওই දොර දකින මොහොතේ අපිට ඇහැ තිනුනද? දොර පේනවා මිසක් මං හිතන්නේ කාටවත් ඇහැ පේනවා කියලා. එහෙනම් මේ පෙනීමට ඇහැ ආйти නැහැ. එහෙනම් කොහොමද කියන්නේ මේ පේන්න නම් ඇහැක් තියෙන්න ඕන කියලා. දැන් ඇහැ ගැන අහලවත් නැති නොදන්න පොඩි ළමෙක්ට දොර පේයි නේද? ඒක කියන්නේ. එයා කියයිද මේ ඇහැ තියෙන නිසායි ඉස්සෙච්චේ කියලා. ඒකට පේනවා. එයාට එහෙම ඇහැක් හදෙන්නේ නැහැ. අදහසක් එන්නේ නැහැ. එහෙනම් අපි මේ දැකීම ගැන කල්පනා කරන්න ගිහින් අපේ පෙර අත්දැකීමක් නේද ගත්තේ. ඔහොම තේන්න නම් ඇහැක් තියෙන්න ඕන කියන එක. ඒකට ඒකත් දැකීමටයි කියන්නේ. දැකීම ගැන මන ආයතනෙන් කල්පනා කරන්න ගිහින් නේද අර වගේ දොරක් තියෙන්නේ මේ වගේ ඇහැක් තිබුණොත් නේද කියන එක මනසෙන්ම හදන එකක් නේද? එතනක් තියෙන්නේ මන ධර්ම මනෝ විඥාන කියන ධර්මතාවයක් නේද? ඒකට දොර හැදුවෙත් මන ධර්ම මනෝ විඥාන කියන එකෙන් ඇහැ හැදුවෙත් මන ධර්ම මනෝ විඥාන කියන එකෙන්. මොකද පෙර අත්දැකීම උපෙන්ත අරම්මයි ඒ රූපය අපි සකස් කරලා තියෙනවා. මේ මොහොතේ වර්ණ සංඥාවට අදාළව කල්පනා කරන්න ගිහිල්ලා ඔය වර්ණ සංඥාව රඳුන්නේ ඇහැකින් ඇහැ මේ වගේ කියන එකක් අපේ පෙර ඇසුරකින් නේද ගත්තේ. දැන් ඔන්න ඔතන දැක්කොත් එහෙම තේරෙයි මෙතන අවිද්‍යාව ප්‍රත්‍ය වුණ හැටි. මොකද මේ දැන් අපි ඇහැ ගැන දැනගත්තා නම් ඒ දැනගත්තු ඇහැ දැකීම ඒ කියන්නේ ඇහැ උපදින වර්ණ සංඥාවට අදාළ නැහැ. මොකද ඇහැ කෘත්‍ය වර්ණ සංඥාව උපදින එක විතරයි චක්ක ආයතනේ. මන ආයතනෙන් තමයි ওই සංඥාව දිහා බලාගෙන කල්පනා කරන්නේ. ඒ යම් සංජානාති තං විතස්සේති කියන තැන. ඒකට ඒ කල්පනා කිරීම තුළ හැදෙන දේවල් ටික තමයි ප්‍රපංච බවට පත් වෙන්නේ. ඒකට තේරුම් ගන්න දොර කියන එක ප්‍රපංචයක්, ඇහැ කියන එක ප්‍රපංචයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ කල්පනා කිරීම තුළ දැනගත්තු ඒවා. ඒක දැකීමට අයිති නැහැ. මෙතන මේ සියුම් තරුණක් කියනවා මොකද දිත්තේ දිත්තමත්සන් කියන එක තේරුම් ගන්න ඕනකෙන්ට යන්න වෙනවා. අද දිත්තේ දිත්තමත්සන් බාහිරට කියන්නේ ඒක බාහිර ඔබ ඉන්න ඔපිහිත. ඒ කියන්නේ බාහිරෙන් තිතන්නේ නැහැ දිත්තේ දිත්තමත්සන් වුණා. මේන්ද නොපිහිතයි මේකත් කියන්නේ අජත්ත ආයතන. ඒකෙන් තිතන්නත් බෑ මොකද දැකීම කියන එකට ওই දෙකම අයිති නැහැ. අජත්ත බහිත්ත කියන දෙක අපේ අවිද්‍යාව නිසාම පනවපු දෙයක්. ඒක බාහ පැහැදිලි මොකද අජත්ත බහිත්ත වෙන්වීම තුල මම ඉන්නවා. ඒකට ඒක දික්ක කියන එකට අයිති සිද්ධියක් නෙමෙයි. අපේ මවට තමයි විද්‍යාව මත දාපු එක. ඒ නිසා තමයි මම කියේ ඒ දෙකීම තුලම සක්කාය දික්කිය තියෙනවා කියලා. ඒකට මෙතන සමුදය දැක්කොත් මෙන්න මේ සමුදය නිසා නේද හැපෙනේ. මෙන්න මේ සමුදය නිසා නේද බාහිර රූපේ තැනෙන්නේ. දැන් අජත්ත බහිත්ත දෙකක් තැනෙන්නේ විත් නැත්නම් දැකීම කියන එක තමයි තියෙන්නේ ඒවා. දැකීම ගැන කල්පනා කරන්න දෙකම අපි එකතු කරපු ඒවා. ඒකට මතක තියාගන්න ඒ සිද්ධිය කියන එකට අපි මොනවා හරි එකතු කළා නම් ඒක අවිද්‍යාපත්‍ය සංකාරමයි. අවිද්‍යාවෙන් පනවපු දේවල්මයි. ඕකම තමයි දුක කියන්නේ. ඕකම තමයි කෙටියෙන් කියුවොත් පංච උපාදානස්කන්ධය කියන්නේ. ඕකම තමයි ලෝකය කියන්නේ. ඇහැට කියන එකයි රූපේ කියන එකයි දෙකම රූප උපාදානස්කන්ධයට යටත් ඒක සත්‍යලා තියෙනවා අවිද්‍යාව. ඒක පැහැදිලිව ධර්මයේ තියෙනවා. මේ අජත්ත ආයතනෙක් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් බහිත් ආයතනෙක් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. ඒකට අපිට ওই අවිද්‍යාව අඳුරගන්න බැරි එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒවත් කිව්වට. ඒකට මෙතන මම දකිනා මෙන්න මෙහෙම දැන් ඇයි. ඇහි කෘත්‍ය අඳුරගත්තොත් මනසේ කෘත්‍ය අඳුරගත්තොත් එතන තියෙන විඥාණයෙන් කරන මුලාවට අපි අහු වෙන්නේ නැහැ. ඒක කෘත්‍ය තමයි. ඇහි කෘත්‍ය තමයි. වර්ණ සංඥාව උපද්දලා දෙන එක. ඊට වඩා දෙයක් එයාට කරන්න බෑ. සත් සංඥාවක් උපද්දලා දෙන්න බෑ. එන සංඥාවක් උපද්දලා දෙන්න බෑ. ඒක වර්ණ සංඥාව කියන්නේ දොරකුත් නෙමෙයි ඇහැකුත් නෙමෙයි. වර්ණ සංඥාව ගැන මනායතනෙන් කල්පනා කරන්න ගිහිල්ලා තමයි අපි දොරක් කැණෙව්වේ. ඒ පැහැදිලිවම තමයි ඒකෙන් පටන් ගන්නෙ. ඕකම දාන්න පුළුවන් අධ්‍යස්ස ආයතනක පැහැත් කැණෙව්වේ කල්පනා කිරීම තුල මේක දැකීම කියන එකේ ඇහැක් නෑ. ක්‍රමයක මේ ආයතන හයතම පොදු විදිට සුඛ මොත විඤ්ඤාත කියනකොට බාහිරයකුත් ඒකට අයිති නැහැ. ඒක අපි මොඩකමට අවිද්‍යාවට පනවන එකක්. අජ්ජත් කියන එකත් ඒ 34ට අයිති නැහැ. විඤ්ඤාත සුඛ මොත විඤ්ඤාත කියන එකට ඒකත් අපි මොඩකමට අවිද්‍යාව මත ඇත්ත ඇති ඇති නොදන්න කම මත කියනව නැති කම මත ආයතන ගැන එහෙම පනවන දෙයක්. දැන් මෙතන තේරුම් ගන්න ඕන මේ සමුදය මේ අවිද්‍යාව මේ මොඩකම තියෙනකන් තමයි එළිය දොරක් පිටිදී මේ මොඩකම තියෙනකන් තමයි මේක ඒ දොර දකින්නේ හැක්ටි පිටිදී ඔය මොඩකම යෙදුන්නේ නැත්නම් අවිද්‍යාව යෙදෙන්නේ නැති මනසකට අපි අවිද්‍යාවෙන් උපදගෙනම හටගන්නේ එතන තමයි Nirodhe කියන ලක්ෂණය සමුදය ඇතිකල්දි මේ ඇතිකල්දි නෑවි ඉමස්සෙන් සපේ ගන්න හොති ඉමස්සෙන් අපට මේ හේතු යෙදුන්නේ නැත්නම් මොකද්ද තත්ති ඒක නුවණට තේන දෙයක්. ඒ ඔන්නෝය කරුණ තමයි මම ඔතන ටිකක් එහාට විදර්ශනය කරන්න ඕන. හැබැයි මේ විදර්ශනය කරන්න පුළුවන්. අනියෙන් කෙනෙකුට තේන දෙයක් හිතා ගන්න පුළුවන් දෙයක් නේ. ධහමාහල එතනින්ම ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපිට ආයතන විදිහට බලන්න තිබුණා. දකින්න නම්. ඒකට ආයතන පිළිසිඳ දැකීම තුළ මේ ආයතන මුලා වෙන්නේ නේද ඔවා පැනෙන්නේ. ආයතන මුලාව නොයෙදුනා නම් ඔවා පැන වෙන්නේ නැහැ නේද කියන ධර්මතාවයක් තියෙනවා. දැන් මේක පැහැදිලි නැත්නම් අහන්න තව කතා කරමු. පෙරවන් සරණයි. ඔව් පෙරවන් සරණයි ප්‍රොෆෙසර්ගලගේ අපිට වැඩි වෙලාවක් නැහැ. වෙලාව ඉවරේ නැත්නම්ලා ඇවිල්ලා තියෙනවා. අද මම හිතා සාකච්ඡා නිමා ගන්න වෙනවා. එසේ නමුත් කල්‍යාණ මිත්‍රදී නහමු එක ප්‍රශ්නයකට මේ එතුමා මතක් කරු කරනවා පිළිබඳව කිසියම් ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එක ප්‍රශ්නයක් ගන්නවා. ඒ බොහොම තින් පැහැදිලි කිරීම ඒක පැහැදිලි. දැන් අපි විදර්ශනා කරනකොට අපි හිතුවටින් දැන් අපි මේ බැලුවොත් ඇහැ එනනම් චක්කු ප්‍රසාදය අවිද්‍යාපත්තෙන් හට ගන්නවා. එතකොට අවිද්‍යාපත්තෙන් හටගෙන අවිද්‍යාව නැත්නම් ඇස නැහැ. එතකොට අපි විදර්ශනා කරනකොට ඒ නැතිවීම ගැන බලන්නේ කොහොමද? එතකොට ඒ දුක්ඛාරය සත්‍ය කියන්නේ ඇතුව නැතුව යන එක දුකයි කියලා එතන බලන්නේ කොහොමද? ඒ විදිහට හිතනකොට කියලා මට පොඩ්ඩක් ප්‍රශ්නයක් වුණා. පෙරුවන් සරණයි. ඔව් පෙරුවන් සරණයි. මම මේ කියන්නේ ඒ බැදීම නෙමෙයි. ඇති වෙලා නැතිවීම කියන එක තාම ලෝකෙට ආйти. මොකද ඇති වුණා ඇහක් තියෙනවා, ඇති වුණා දොරක් තියෙනවා. අපි සබ්දය අහනකොට ওই ටික නැහැ. ඒකට ඇති වෙලා නැති වුණා. ඒක එක් සමේත අතගෙන එහෙමම නිරුද්ධ වුණා. එතකොට ඒක එක ධර්මතාවයක්. පහුත්තා සම්බුතා උත්සාහ නැඳහ විස්සති. එතකොට මේක ප්‍රඥාවේ මන්ත්‍රිය අර ටිකෙන් ටික ගැඹුරට යන්නේ කියලා අර මොහොතේ පෙරල ඉඳන් ටිකෙන් ටික ගැඹුරට වගේ. එතකොට මෙතන අපි දකින්නේ ඇතිවීම නැතිවීම නෙමෙයි. මොකද මම ප්‍රශ්න කරන්නේ ඇති වුණ මොහොත ඒ ක්ෂණේ. ඇති වුණා නම් ඇති වෙලා තියෙන්නේ අවිද්‍යාව මත. ඇති වුණා නම් ඇති වෙන්නේ අවිද්‍යාව මත. අන්නේ මේ ධර්මතාවයේ දකින්න අපිට බුදු දහම බුදු කෙනෙක් පෙන්වන්නේ මතක තියා ගන්න අපි පැහැදිලිව ගන්නවා පෙර නොයසු විරු ධර්මතාවය. ඒක මේ අපි හැමෝම දන්න ධර්මතාවය නෙවෙයි. දැන් ඔය තියලා නැති වෙන එක දැන් ඔය උපද්දයක් තියලා නැති වෙන එක මේක පෙර නොයසු විරු ධර්මතාවයක් නෙවෙයි. ඒක ඕන කෙනෙක් ගන්න මේ මුස්ලිම් කෙනෙක්ගෙන් අහුවත් කියන ගන්න දෙයක්. ඒක පෙරණායස විරු ධර්මතාවයද? පෙරණායස විරු ධර්මතාවය කියන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය. සමුදය ඇතිකල් ඵලයේ තියන සමුදය නැත්නම් ඵලය නැහැ. ඒකට දහමේ පැහැදිලිය කියනවා අජ්ජසායතනෙත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් බහිජ්ජායතනෙත් අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. ඒකට අපිට පේනවා මේ අවිද්‍යාව තියෙනකන් ඕක තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ඉන්නේ මත්තමේ. ඒක තමයි කරන්නේ කො අපේ ඉඳන්නේ කාමලෝක මත්තමේ කෙලෙස්. කාමලෝක මත්තම කියන්නේ අජ්ජත්තායතන මේ 6ම තියෙනවා. ඒව තරම වෙන බහිද්ධායතන 6ම තියෙනවා කියන විශ්වාස කරන මත්තමමයි කාමාවචර මත්තම. ඒකට ඒ භූමියෙන් එතර වෙන්න නම් මේ ලෝකෙ ඉපදුවේ අවිද්‍යාව මත අවිද්‍යාව නොයදෙන මනසකට ඕක උපදින්න බෑ නේද කියලා දැනට නුවණක් විතරයි කියන්නේ අනුමාන ඥානයක් විතරයි. ඒ අවිද්‍යාව නිසා නම් මේක හටගන්නේ. අර ආයතන වෙන් කරාම ඕක උන්ට තේරෙනවා. ඇහැට පුළුවන් වර්ණ සංඥාව උපදින්න විතරයි මනසට පුළුවන් ඒක ගැන කල්පනා. ඒ කියන්නේ වර්ණ සංඥාව ගැන කල්පනා කරන්න විතරයි. වර්ණ සංඥාව සංඥාව කියන එක බුදුරජාණන් වහන්සේ කියන්නේ නිරිඟුවක් කියලා උපමා කරන්නේ. තමෙන් නිරංගුවක් දිහා බලාගෙන නැහැද හිත කල්පනා කරන්නේ මනස. අර නිරංගුව දිහා කල්පනා කරලා නැේද රූප පනවන්නේ. ඒ පනවන රූප ಜಾති දෙකක් තියෙනවා. එකක් බහිද්ධ රූපේ අනිත් එක අජ්ජත් රූපේ. ඒක තමයි මන ධර්ම මනෝඥාන මට්ටමක් විතරයි. නිරංගුව සංඥා නිරංගුව දිහා බලාගෙන දැන් හිතට බෑ කවදාවත් එළිය රූප බලන්න. ඇහ උපද්දලා දෙන සංඥාව දිහාමයි එනිසා උපදින ඊළඟ මන ආයතන අරමුණු කරන්නේ. එතකොට මේ සංඥාව කියන නිරිඟු ස්වභාවය මායාකාරී ස්වභාවයද? ඊහා බලාගෙන එතන නිරිඟු නිරිඟු විදියට නොදන්නකමට අපි රූප පනවනවා. ඒ පනවන රූප ජාති දෙකක් තියෙනවා. ඒ ජාති දෙක තමයි අජ්ජත් බහිත් කියන ඒවා. අපි බහිද්ද එක ගැන ගොඩාක් කතා කරලා තියෙන හින්දා මම හිතන්නේ ගොඩක් අය පැහැදිලි. මම මේ පෙන්වන්න කරන්න හදන්නේ ඔය ධර්මතාවයමයි මේ අජ්ජත්තායතන වලට තියෙන්නේ. මොකද අපිට කවදාවත් පැහැදිලි නැක දකින්න බෑ. නැහැ අනිදස්සනයි කියලාත් ඒ ධර්මයේ සඳහන් වෙනවා. ඒකට මේ අජ්ජත්තායතන ඔක්කොම අනිදස්සනයි. හැබැයි අපි අනිදස්සනකට ඔක දැක්කා වගේ අපේ හිත අපිට හදලා දෙනවා. ඒකෝර ඒක අවිද්‍යා ප්‍රත්‍යයෙන්ම කරපු වැඩක්. දැකීමට ඇහැ ඇති නැහැ. තව පැත්තකින් කිව්වොත් දැකීමට දොර ඇති නැහැ වගේ නේද? ඒ දොර දකින්න ඇහැ ඇති නැහැ. දැකීම කියන සිද්ධිය වෙන්න පුළුවන්. දැකීම පිට කියන එක වෙනවා. ඒකට පස්සේ ඇති වෙන මනායතනෙන් හිතලා තමයි දොර ගැන දැනගත්තේ. ඒකට පස්සේ තියෙන ආයතනෙන් හිතලා තමයි ඇහැ ඉපැත්තුවේ. ඒතර මේ දෙකම දැකීමටයි තියෙන්නේ. ඒවා අපේ මෝඩ තමත අවිද්‍යාව මත උපද්දලා එළියෙන් තියපු ඒවා. ඒතර අන්න ඒතරක් තියෙන අවිද්‍යාව ප්‍රත්‍යේනම යෝග හටගන්නේ. දැන් මේ දර්ශනය වෙනකොට මේක Nirodha දකින්නකොට Nirodha කියන්නේ මම මුලින්ම කිව්ව ඇති වෙලා නැති වෙන එක නෙවෙයි නූපදින ගතිය. ඒතර නූපදින ගතිය කියන්නේ ලෝකෙන් එතර වෙන ගතිය. නූපදින මත්තමකදී කදිවා නැත්තම් ඒකයි අනිත්‍යයක් බලන්න දෙයක් නැහැ. ඒතර මේ අනිත්‍ය ප්‍රඥාව කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේම ඉතිරූපං ඉතිරූපස්ස සමුදය ඉතිරූපස්ස අත්ංගමෝ කියන ධර්මතාවය. ඒතර සමුදය දකින්න නැතුව ඵලය විතරක් ඇතිලා නැති වෙනවා කියන එක කටිච්ච සංස්කාරයේ දැකීම නෙමෙයි. මේක ලෝකෙට අයිති අනිත්‍යය. සකත විත්තේ විත්තමත්සන් එකතන් එන්න බැරි වෙයි. හත ගන්න එක නැති වෙනවා කියන දර්ශනය. හැබැයි හත ගන්නවා නැති වෙනවා කියන එකෙන් ගුරු වෙන කෙලස් තියෙනවා. ඒක වඩන්න ඕන. ඒක ගුරු ප්‍රතිපදාව. අපි අපිම ගැතිරින් නිවර්ණ තුනේ කරගන්න උදව් වෙනවා. ඉතින් නිවර්ණය තුනේ වුණ මනසට අපිට මේ ධහමෙන් ප්‍රයෝජනය ගන්න එතනින් එහාට මේ ආයතන ගැන බලන්න ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ආයතන කෘත්‍ය තමයි සප්පායතනේ සෝතායතනේ ඔය වගේ ඉහේ ආයතන වලට පුළුවන් ඒකට අදාළ සංඥාව උපත්ලා දෙන්න විතරයි. සංඥාව කියන්නේ රූප නෙවෙයි. ඇහ උපද්දන සංඥාව වර්ණ සංඥාව රූප නෙවෙයි. කන උපද්දන ශබ්ද සංඥාව එළියේ තියෙන ශබ්ද නෙවෙයි. නාසය උපද්දන ගහන සංඥාව එළියේ තියෙන ගන්ධය නෙවෙයි. එතන බාහිර රූපයක් නෙවෙයි. අපි තමයි යෝග බාහිර දෙයක් පත් කරලා තියෙන්නේ මේ සංඥාව ගැන කල්පනා කරන්න. යක් සංජානාති සං විතක්කේ කියන එකත්තේ සම්පතන්කේ මේ විදිහට හැදුන ප්‍රපංච ටිකක් තමයි ඔය අජත්ත බහිත ආයතන. ඒ නිසා තමයි මේ වයි අවිද්‍යාව ප්‍රත්‍ය වුණා කියලා යෙදෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ප්‍රොෆෙසර් ගුග්ලි. වචනෙන් කියන බැරි තරම් ඉතාමත්ම අගෙන ධර්මදේශනාවක් එහෙම ධර්ම සාකච්ඡාවකට අපිට සම්බන්ධින අවස්ථාව ලැබුණේ. අපි ඊයේ දිනේදීත් සාකච්ඡාවකට යොදාගත්තේ මේ මාතෘකාවමයි සලායතන සම්බන්ධව. නමුත් මම අද උත්සාහ කළා ඊයේ සම්බන්ධ කළාන මිත්‍රයින්ට වැඩිපුර අවස්ථාව නොදී මම හිතන්නේ කොහෙත්ම අවස්ථාව දුන්නේ නැහැ සේන මහත්තයාට. මේ හරිත ලව කතා කරන්න ඒ අනුව අද අපිට විවිධ වෙනත් පැතිවලින් මේ බොහෝ අදහස් බොහෝ ධර්ම කාරණා දැනගන්න ලැබුණා. ඉතින් ඊ සාකච්ඡාව අවසානයේදී මම මතක් කළා බොහෝ සාර්ථක සාකච්ඡාවක් ඊයේ සිදුනා. නමුත් අවසානයේදී අපි ඒ කිසිවකට උත්තරයක් සැපුවේ නෑ. හැම දිනාටම හිතන්න මනස විවෘත කළා පමණයි කියන කාරණාව. ඉතින් ඒක අද ඉතාමත්ම අගනා විදියට සිද්ධ වුණා. අපිට වෙනත් විදියකට හිතන්න වෙනත් විදියකට බලන්න මනස විවෘත කරගන්න බොහෝ ධර්ම කාරණයන් සම්බන්ධ සියලුම කල්යන් මිත්‍රයින් ඉස්මතු කරා. විශේෂයෙන්ම කොග්ගගේ මාත්මය අපිට තවදුරටත් පෙන්වන්න කළ දුන්නා කොහොමද මේ ආයතනයක් හැදීම ඒ බාහිර ආයතනයක් වුවත් අධ්‍යාත්මික ආයතනයක් වුවත් ඒ සමුදේ බැඳීම දක්වා කොහොමද අපි මේ ධර්මය දන්න ඕනේ කියලා. ඉතින් විදින් විත් සමහරකට හිතනවා කොග්ගගේ මාත්මය මේ අර ගෝල් පෝස්ට් එක තව ටික ටික ටික ඈතනද කියලා ඔබතුමා කිව්වාගේ බොහෝ ඉමචුව කාලේ අපි අර එළියේ පවතින රූපේ කණිත්‍ය බලනවා. ඒක තිබිච්ච දෙයක් නැති වෙනවා කියලාද පසු කාලයක අපි තේරුම් ගත්තා. අපිට මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඉස්මතු කරලා දීලා කිසියම් දෙයක් නොතිබී තිබි ඇති වෙලා ඇති උසනින් නැති වෙනවා කියන ධර්මතාවය මේ වැයත කාලේදී බොහෝ අහමුදුරු කතා බහට කරලා අපි සාකච්ඡා කළා. අපි දැන් ඔන්න එතකොට අපි ඉස්සරහට ඔන්න දැන් අපි ඉස්සරහ ඔන්න දැන් අපි ලෝකෝත්තර ධර්මයේ කතා කරන තැනකට ඇවිල්ලා කියලා. දැන් වෙනකොට අපි ඔබතුමා දැන් පෙන්නා දීපු කාරණා හැටියට පේනවා ඒකත් අයිති පූර්ව ප්‍රතිපදාවට කියලා. දැන් එතනින් පොඩ්ඩක් එහාට අපි යන්න වෙලා තියෙනවා කියලා. ඒ අනුව අද අපි තවත් මට්ටමකට කතා කරලා ඒ අපි දැකපු දේවල් වල මේ අර නැත ඇත නැත කියන පදනමට ඇවිල්ලා එතනින් නොනැවතී මේ වල සමුදේ බලන්න අවශ්‍ය කියන කාරණා. ඉතින් ඒ අනුව මම හිතනවා අපි ඉතාමත් හොඳ තැනකට ගෙන්නේ නෝ දවසින් දවස මේ සාකච්ඡාව. ඉතින් ඒ සම්බන්ධයෙන් සම්බන්ධ වෙන කල්ලන් මිතුරු සියලුම දෙනාට මම নমස්කාර කර සිටිනවා. හැම දිනම නිහඬව සම්බන්ධ වෙලා හිටිය අයගිනුත් මේ මහත් සේවයක් උනේ. ඔබටත් ඒ ආකාරයට කිසියම් ආකාරයක ධර්ම ප්‍රතිලාභ ලැබෙන්නේ කියලා විශ්වාස කරනවා. ඉතින් කෝකලගේ මහත්මයාට සාකච්ඡාවට පෙර කිසියම් යමක් කියන්න තියෙනවා නම් මම හිතනවා ඇති කියලා කෙටින් ප්‍රකාශ කරන්න මම අවස්ථාව දෙනවා. ඊට පස්සෙ මම ගෞරවයෙන් ආරාධනා කරන්නද අපි සේන මහත්මයාට අද කෙටියෙන් පින් අනුමෝදනාවක් කරන්න එතුමාට විශේෂයෙන් කියලා අපි සාකච්ඡා නිමවමු. මතක් කරනවා කල්යාණ මිත්‍රෙනි හෙට දිනේ බදාදා දවසේ අපි විශේෂ සාකච්ඡාවක් ඉදිරිපත් කරනවා යන්ත්‍රවත් එක්ක මහත්මයා සම්බන්ධ වෙනවා. විශේෂ සාකච්ඡාවක් ඉදිරිපත් කරනවා මතක් කරනවා. එහෙමනම් මම ගෞරවයෙන් කෝපිත මහත්තයට මෙන්න ඉන්නම් කියලා සේන මහත්මයා. ඔකේ කියන්න මම කීප ටික සමරයිස් කරන්න ගත්තත් මම කියන්නේ අපි දැන් එකනෝ පිළිමහට ගැන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන තැනට ඇවිල්ලා තියෙනවා. ඒක ලොකු අවබෝධයක්. ඊළඟට අපි බලන්න ඕනේ පෙරණ පිළිම කියන්නේ අතීතයේ ගිවිලා ඉවරයි. ඊළඟට අනාගතේ කියන්නේලා නැහැ. ඊළඟට පිටර ජානන් වහන්සේගේ ඒ වර්තමාන ධර්මය දැනගෙනවා ඉදර්ශනය කරන්න. ඒක පච්චුප්පන්න යෝ ධම්මං පස්සසත්ත විපස්සති. ඒක අපි එතන ඉදර්ශනය කරන්නේ කොහොමද මේ පටිච්ච සමුප්පාදේ දකින විදිහට. චතුරාර්ය සත්‍ය දකින විදිහට කියන එක තමයි ධමක් කරලා දැනගන්න ඕනේ. මොකද ඒක බුදු කෙනෙකුට විතරයි යලි කරන්න පුළුවන්. ඒක තමයි මම දකින්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ අයි මේක පුබ්බයානනසුතේසු ධම්මේසු කියලා. අපි නෙමෙයි බුදු කෙනෙක්ම කියනවා. මේක පෙරණසු විරෝධ ධර්මතාවයක්. මේක ඇඟිලා තියෙන ධර්මතාවයක්. ඒකට මේ පටිච්ච සමුප්පාදය කියන එක දකින්න මේ වර්තමාන මොහොතේ සිහිය තියාගත්තට මදි ධමක් අහලා ඒ බුදු කෙනෙක් දෙන්නලා දුන්නේ මොකක්ද කියන එකත් අවබෝධ කරගෙන වර්තමානයේ සිහිය පිහිටියොත් අපි කියල කරන්නේ සම්පජාන්නයක් දන්න පුළුවන්. එතකොට ඒ ලෝකෙත් ඇතර වෙන දර්ශනය ඇති කරගන්නයි අපි බුදුදහම අහන්න ඕන. සම්මාදිට්ඨිය ඇති කරගන්න. එතකොට ඒ මොහොතේ ලෝකෙට අහු වෙන්නේ කොහොමද, දුක සකස් වෙන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලැබිලා එතනත් අර සක්කාය දිට්ඨිය නැතිකන විදිහේ දැක්මකට යන්න මේ ආයතන විදිහට බලන එක හුඟක් උපකාර වෙයි කියන සමීපයේ තමයි අපි කැටියෙන් ගත්තොත් නැතන වෙන්නේ. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. නීත මහත්මිය හිම කැමතිද යමක් අදහසක් ප්‍රකාශ කරන්න? මේ සමහරවිට ඔබතුමියට අපිට පුළුවන් ඉදින් ඉතින් මේක පින් උදාර පින් දෙන්න හිම මේ පින් දෙන්න හිම යොමු වෙන. නමුත් ඔබතුමියට කැමති නීත මහත්මිය යමක් අදහසක් ප්‍රකාශ කරන්න කැමතිද? හොඳයි, අපිට ඇහෙන්නේ නැහැ. බොහොම අගේ කරනවා, කතා කරනවා නම් ඈ මේ හොඳයි. මම එහෙනම් කලින් කිව්වා වගේ සේන මහත්මයගෙන් මේලා සාකච්ඡා නිමා කරමු. එහෙනම් සේන මහත්මය. තෙරුවන් සරණයි. අදත් අපේ මහාචාර්ය කොල්ලගේ මහත්මයා අපිට අපේ කෙරෙහි කරුණාවෙන් ඉතාම හොඳින් බුදුහාමුදුරන්ගේ ධර්මය හොඳට පැහැදිලි කරලා දුන්නා. ඒක අපේ ජීවිතයට ඇතුළත් කරගෙන ඒ ජීවිත ගමන සාර්ථක කරගැනීම සඳහා එතුමා අපට ඉතා හොඳින් පැහැදිලි කරලා දුන්නා. එතුමාගේ කරුණාව, එතුමාගේ වටිනාකමෙන් අපිට යොමු කරලා ඒ දානය පින්කමක් කරගෙන අපගේ කරුණාවෙන් කරුණාශීලී ඉතා හොඳින් පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම දලුවත් මහත්මයාත් එතුමාගේ බෝධිසත්ව ගුණය කියන්නේ සියලු දෙනාටම යහපත පිණිස ඒ ගුණය මතු කරමින් හැමදෙනාම එක්කගෙන මේ සාකච්ඡාව දෙහිවා. ඉතින් මේ ඒ වගේම මේ සාභාජ්‍යයට සියලු දෙනාම කරුණා මෛත්‍රී සිතින් ඒ වගේම විදර්ශනා සිතින් මේ ධර්මය ඇසීමෙන් ඒ වගේම ධර්මයේ පාවිච්චි කරමින් කාර්ය ගත කළා. මේ සියලුම පින්කම් මේ අපි සියලු දෙනාටම ඒ වගේම අප පින් අනුමෝදන් කරන ඒ සියලු අයට මල්ගේ ඥාතීන් ඒ සියලුම අපේ පින් අනුමෝදන් කරන සියලුම දෙනාටම ඒ අප සබ දෙනාටම මේ හේතු වෙලා ඉක්මනින්ම මේ පින් නිදහස් වීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි. සාදු සාදු සාදු. හොඳයි කල්යන් මිත්‍රෙනි, නැවතත් හෙට දවසේදී මුණ ගැහිමු. හැම දිනකටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.